සම්පෝරිතාපමිත පාර මිතාබලේන වින්දවන්සියෝකිලකිලේස සමෝහජාලං හේනේව ලන්ද අරහං අරහෝතිනාමං වන්දාමි බුන්ද මමලං හදයේට පෙන්ත්වා නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන්දන්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුන්දන්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස සේයතාපි ආවුසෝ යානි කානිචි ජංගලානං පානානම් පදජාතානි සම්බානි තානි හත්ති පදේ සමෝධානං ගච්ඡanti හත්ති පාදං තේ සං අග්ග මක්ඛායතේ යදි ධම්මහන්තනේන ඒවමේව කෝ ආහුසෝ ඒකේචි කුසලා ධම්මා සම්බේතේ චතුසු අරිය සච්චේසු සංඝං ගච්ඡanti කතමේසු චතුසු දුක්ඛේ අරිය සංචේ දුක්ඛ සමුදයේ අරිය සංචේ දුක්ඛ නිරෝධේ අරිය සංචේ දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අරිය සංචේති. සද්ධාවත් වාසනාවන්ත පින්නතුනි, අද මරිනොවැලිහි සම්බුදානක විහාරස්ථානයේහි මේ ඉල් පුන් පොහෝදා සිල් වැඩසටහනට සහභාගි වෙන අවස්ථාව. ඉතින් විහාරස්ථානයට පැමිණිච්ච පින්නතුන් වගේම නිවෙස්වල ඉඳගෙන මේ ධර්ම දේශනාවට සහභාගි වෙන පින්නතුන් මේ අවස්ථාවේදී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. අද අප මාතෘකාවසෙන් තෝරාගත්තේ මජ්ඣිම නිකායෙහි මූල පඤ්ඤාසකේන මහා හත්ති පදෝපම සූත්‍රය. වනයේ සිටින සත්වයන් අතුරින් ඇතාගේ ඇත්පියවර මත ලෝකයේ සිටින සියලුම සත්වයන්ගේ පාපියවර තබන්න පුළුවන් වගේ යම්තාක් බුදුරජාණන් වහන්සේ කුසල ධර්ම කියලා යමක් දේශනා කළ තියෙනවා නම් ඒ සියල්ලක්ම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියන එකයි මේ සූත්‍රයෙන් ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. සූත්‍රය සරියුත් මාහිමියන් වහන්සේ විසින් දේශනා කරන සූත්‍රය. මේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි අග්‍ර ශ්‍රාවක වෙච්ච උපතිස්ස හෙවත් සාරිපුත්ත මාහිමියන් වහන්සේ මේ සම්බුද්ධ ශාසනයෙහි ධර්ම සේනාධිපතියන් වහන්සේ වශයෙන් සලකනවා. උන්වහන්සේ හරියට අනි ශ්‍රාවකයන් වහන්සේලාට අම්ම කෙනෙක් වගේ කියලා සඳහන් කරනවා. සරියුත් මොගලන් දෙන්නම ගැන සඳහන් වන්නේ සච්ච විභාගවෙනි සූත්‍රවලදී සරියුත් හාමුදුරුවෝ අම්ම කෙනෙක් වගේ, මොගලන් හාමුදුරුවෝ ගැන සඳහන් කරන්නේ උන්වහන්සේ කිරි අම්ම කෙනෙක් වගේ කියලා. ඉතින් මේ දෙනමම ශ්‍රාවකයන් වහන්සේලාට ලොකු අනුග්‍රහයක් දක්වලා තියෙනවා. ඒ වගේම ගුණධාම් පිළිබඳව ප්‍රතිමූර්තියක් විදියට සරියුත් මාහිමියන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් පින්නතුනොත් කැමති නම් සරියුත් හාමුදුරන්ගේ චරිතය කියවන්න, ඒක ඉතාම වටිනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ බිස සංඝයාට නිතරම අනුශාසනා කරේ සරියුත් හාමුදුරුව වගේ වෙන්න කියලා. සරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාව මහා පුදුමයි. උන්වහන්සේගේ ප්‍රඥාව කෙසේද කියතොත්, එක කල්පයක වැහැපු වැසිවල වැහි බිඳු ගාන ගණන් කරන්න පුළුවන් මට්ටමට ප්‍රඥාව තිබුණා කියලා කියනවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රඥාවෙන් දිනු වගේම සුවිශේෂ ඥානයන්ගෙන් උන්වහන්සේ යුක්ත වෙලා හිටියා. ඉතින් එවැනි වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ළඟ තිමිච්ච ගුණ සමුදාය මහ පුදුමයි. සංඝයා වහන්සේලා මැදට එනකොට ඉතාම නිහතමානීව උන්වහන්සේ කටයුතු කරපු ආකාරය සඳහන් වෙනවා. නිතරම අනිත් ස්වාමීන් වහන්සේලා ගැන සැලකිල්ලෙන් අවධානයෙන් එයට පහසුකම් සැලසෙන විදිහට එයා ළඟ බොහොම සුහඳව අනතිමානීව හිටපු ආකාරය ගැන සරුවතාන්දර ගැන විවිධ අවස්ථාවලදී සඳහන් වෙනවා. සරුවතාන්දර බුදුරජාණන් වහන්සේට කලින් පිරුවන් පෑවා. එතන උන්වහන්සේ පිරුවන් පාපු අවස්ථාවේදී සරුවතාන්දර ගැන බුදුහාඳුර විශේෂ ප්‍රකාශයක් කළා. උන්වහන්සේ ආත්මවාස සිය ගානක් බ්‍රහ්මචාරිව ධර්මයේ හැසිරෙච්ච ආකාරය, ඒ වගේම උන්වහන්සේ සංසාර ජීවිතයේහි ආධ්‍යාත්මික ජීවිතයට කැපවල හිටිය ආකාරය, මේ ජීවිතය ගත කරපු ආකාරය, උන්වහන්සේ ළඟ තිබිච්ච සුවිශේෂ ගතිගුණ, මේ ආදී කාරණා ගැන සඳහන් කළා. විශේෂයෙන්ම සරියුත් මහීමයන් වහන්සේගේ පරිණාමයෙන් පස්සේ බුදුහාමර සඳහන් කරනවා, යම්කිසි දිසාවක සාරිපුත්ත ඉන්නවා නම් මට ඒ දෙස බලන්න දෙයක් නැහැ කියලා. ඒ පැත්තම උන්වහන්සේ බලා ගන්නවා කියලා. ඉතින් ඒ අඩුව උන්වහන්සේට දැනිලා තියෙනවා. ඒකට හේතුව භාගතුන් වහන්සේ පිරුවන් පාන කලින්ම සරියුත් හාමුදුරුවෝ පිරුවන් පෑවා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේලාගේ නංගිල මාලිර තව 6 දිනක් හිටියා. ඉතින් ඒ 6 දෙනාමත් මේ සම්බුද්ධ ශාසනය මහාන වෙලා රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ අතින් සරියුත් හාමුදුරුවන්ගේ අම්මා මං හිතන්නේ මේ සම්බුද්ධ ශාසනයෙහි බුදුරජාණන් වහන්සේගේ මෑණියන් හැරුණකොට හිටිය වාසනාවන්ත මම වෙන්න පුළුවන්. දරුවෝ 7 දෙනෙක්ම මහාන වුණා. ඒ දරුවෝ 7 දෙනාම රහත් වුණා. ඉතින් ඒක සුවිශේෂී කාරණයක්. ඉතින් සරියුත් හාමුදුරුවෝ මේ සූත්‍රයෙන් විශේෂයෙන්ම පැහැදිලි කරන්නේ බුදුදහමේ ප්‍රධාන කාරණයක් වන චතුරාර්ය සත්‍ය ගැන. බුදුරජාණන් වහන්සේ එක්තරා වැදගත් උපමාවක් දේශනා කළ තියෙනවා. උන්වහන්සේ ඉග්ගල කියන සූත්‍රයේදී සඳහන් කරනවා මෙලොක ඉතාම දුර්ලභ කාරණයක්. මොකද දුර්ලභ කාරණිය? යම්කිසි කෙනෙක් අපාගතවල ඉන්නවා නම් ඒ අපායේ ඉන්න කෙනා මනුස්ස ලෝකෙට එන එක කොයිතරම් දුර්ලභ කාරණයක්ද කියලා උපමාවකින් දක්වනවා. පිනතුනොත් අහලා තියෙනවා, හරියට විය සිදුරෙන් අර කන කැස් බෑවෙක් එක හැක් පේන කැස් බෑවෙක් අහස දකින්න හා සමානයි කියලා. මොහොතේ ඉන්නව එක්තරා සත්වෙක්, මේ සත්වයාට කැස් බෑව කියලා කියන්නේ ඔහුගේ එක හැයි පේන්නේ. එක හැක් පේන මේ කැස් බෑවා අවුරුදු 100කට වරක් වතුරෙන් උඩට ඉස්මතු වෙනවා නම් ඒ වතුරෙන් උඩට එන අවස්ථාවේදී මොහොතට දාපු වියගසක්, වියගස කියන්නේ ඔබ දන්නවනේ අර ගවයන් බඳින, හරක් බඳින කරත්තවල ඔහුගේ කරට උඩින් තියෙන ඒ ඇලි දණ්ඩටයි අපි කියන්නේ වියගස කියලා. මෙන්න මේ වියගස යම් අවස්ථාවක මොහොතක දැම්මොත් කෙනේ ඒ මොහොතට දාපු වියගස නොයෙක් තැන්වල එහි මෙහි සාගරේ යනවා. අන්න එහෙම සාගරේ නොයෙක් තැන එහාට මෙහාට යමින් තියෙන මේ වියගස යම්කිසි අවස්ථාවක අවුරුදු 100කට වරක් උඩට එන කණක බෑවා ඒ වියගසේ තියෙන සිදුරෙන්ම අහස දැකේ කියන එක අපට පුළුවන් හිතන්න. ඊටත් දුර්ලභ කාරණයක් නේ. එක සිදුරක් තියෙන වියගහ මොහොතට දානවා. ඒක ඒ වියගහ මොහොතේ සාගරේ නොයෙක් තැන එහාට මෙහාට යමින් තියෙන අවස්ථාවේදී අවුරුදු 100කට වරක් උඩට එන මේ කැස් බෑවා, සාමාන්‍ය කැස් බෑවන්ට ඇස් දෙකම තියෙනවා. නමුත් මේ කැස් බෑවට තියෙන එක ඇසයි. ඒ එකයෙන්ම අර සිදුරටත් ලං වෙලා අහස බලන්න ඕන. බුදුහන් සඳහන් කරන මේ සිද්ධිය වෙන්න පුළුවන් ලෝකේ. හැබැයි ඊටත් වඩා දුර්ලභ කාරණයක් තියෙනවා. මොකක්ද ඒ දුර්ලභ කාරණේ? ඔව්, ඒ දුර්ලභ කාරණේ තමයි සතර අපායේ ඉන්න කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එන එක. මනුස්ස ලෝකෙම ඉන්න කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට ඉපදෙන්න පුළුවන්. ඒකේ ප්‍රවණතාවයක් තියෙනවා. 10% විතර නම් ප්‍රවණතාවයක් අපිට හිතාගන්න පුළුවන්. නමුත් වෙන දුනේ සතර අපායේ ඉපදෙච්ච කෙනෙක් නැවත මනුස්ස ලෝකෙට එනවා කියන එක අර කණකස් බෑවා විය සිදුරෙන් අහස දකින්නටත් වඩා ඉතාම දුර්ලභ කාරණයක් කියලා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් අපි කොයිතරම් වාසනාවන්තද මේ කාරණේ අපි නිතරම හිතන්නට ඕන. අපි බොහෝ විට ජීවිතයේ තමන්ට සිදුවෙච්ච අඩුපාඩුකම්, තමන්ට පත් වෙන බැරි තත්ත්වයන්, තමන්ට සිදුවෙච්ච පාඩු අවාසි මේවතන අපි බොහෙට හිතන්නේ. නමුත් ඒ සියයට වඩා මහනරක් වගේ මේ සුගතිය වාසනාවන්ත මනුස්සාත්ම භාවය හොඳ බුද්ධියක් අපි ලැබුවා. එතැන්වල මනුස්සාත්ම භාවයට ආව සමහර අයට හොඳ බුද්ධියක් නැහැ. බාහිර රූපයෙන් හරිම ලස්සනයි සමහර අය. නමුත් මන්ද බුද්ධිකයි පැලක්කයි. ඉතින් බලන්න අපි මනස රෝගී ආවිතරක් නෙවෙයි හොඳ බුද්ධියක් ඇතුව ඉපදিলা තියෙනවා. අපි යටින් කොච්චර වාසනාවන්තද. බුදුහාමුදුරුවෝ කියනවා අර මනස ලෝකෙට එන එක දුර්ලභ විතරක් නෙවෙයි. ඒ මනස ලෝකෙට ආපු කෙනාට නැවත තවත් දුර්ලභ අවස්ථාවක් තියෙනවා. නැවත වතාවක් අර කනකස් බෑවා විය සිදුරෙන් හස බලන වගේ කියලා. ඒ මොකද්ද? ඔව් ඒ තමයි බුද්ධෝත්පාද කාලයක් ලැබිලා අන්නේ බුද්ධෝත්පාද කාලේ සද්ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබීම. විශේෂයෙන් දුක්ඛාදී මේ චතුරාර්ය සත්‍ය අහන්නට අවස්ථාව ලැබීම සලකන්නේ නැවත වතාවක් අර කනකස් බෑවේ විය සිදුරෙන් හස දකින්න වගේ කියලා. එතකොට මේ අපි අවස්ථා දෙකම ලබාගෙන තියෙනවා. අන්න ඒ මාතෘකාව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. සාමාන්‍ය බොහෝ වෙලාවට අපි මේ දුක්ඛාදී චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන වචන හතර බොහෝ වෙලාවට අපි අහලා තියෙනවානේ. නමුත් අපි හිතන්නේ මේක හරිම සරල දෙයක් කියලා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක ඇත්තට සරල දෙයක් නෙවෙයි. එක්තරා අවස්ථාවකදී ස්වාමීන් වහන්සේලා පින්නපාති වැඩම කරන අවස්ථාවකදී දැක්කා ලිච්ඡවි කුමාරවරු දුනු සිල්පේ යෙදෙන ආකාරය. ඒ දුනු සිල්පේ කොහොමද යොදන්නේ? භාගතුන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අර ලිච්ඡවි කුමාරවරුන්ගේ දුනු සිල්පේ දෙන ආකාරය. කොහොමද ඔවුන් යෙදෙන දුනු සිල්පේහි ඈත දෙන්නෙක් ඉන්නවා දුනු තියාගෙන හිතලත් අරගෙන. ඒ දෙන්න දෙපැත්තට ඉඳගෙන මුහුණට මුහුණ ඉන්නේ. ඉඳලා මේ දෙන්නා ඊතල විදිනවා. ඒ ඊතල දෙක මැදදී එකට වදින්න ඕන. හරියට ඒ උල් දෙක එකට වැදිලා බිම වැටෙන්න ඕන. නැත්නම් මොකද වෙන්නේ? නැත්නම් එකෙනෙක් පැත්තට ගිහලා ජීවිතේට හානියක් වෙනවා. ඊටාම දක්ෂ විදියට මේ අය මේ දුනු සිල්පේ යෙදෙනවා. මේක දැකලා ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා මේ කාරණය සඳහන් කළා. බුදුහාඳුර කියනවා කන් දක්ෂතාවයක්. හැබැයි මීටත් වඩා දක්ෂතාවයක් තියෙන දුනු සිල්පේ. ඒ මොකද්ද? ඒ තමයි අස්ස ලෝමයක් අරගෙන අස්සෙකුගේ ලෝම ගහක් අරගෙන ඒක 100කට 100 ආකාරයකට කුඩා කරනවා. ඉරනවා. එකෙස් ගස ලෝම ගස. ඉරලා ඒ 100න් පංගුව එල්ලලා තියෙන යම් කිසි ස්ථානයක. මේක එල්ලලා තියෙන රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ ඊටාම කරවල රාත්‍රී කාලයක තමයි මේක එල්ලලා තියෙන්නේ. එල්ලලා තියෙන අවස්ථාවේදී විදුලි කොටනවා, අකුණු ගහනවා. අකුණු ගහන අවස්ථාවේදී ඒ අර ස්වල්ප වූ ආලෝකයේ පිටින් යම් කිසි කෙනෙක් තමන්ගේ දුන්න පාවිච්චි කළා ඊතලෙන් අර කෙස් ගහට විදින්න ඕන. ඒ කෙස් ගහ විශාල ආකාරයට බිඳිලා කැඩිලා යන විදියට විදින්නට ඕන. බුදුහාඳුර අහනවා අර ඈත ඉඳලා දෙන්නෙක් ඊතල දෙක එකට මුණ ගැහෙන්න විදින එකද අමාරු. මේ රාත්‍රී කාලයේ අස්ලොම 100ට ඉරපු මේකට විදින එකද අමාරු කියලා. ස්වාමීන් වහන්සේලා සඳහන් කරනවා අර අස්ලොම 100ට ඉරපු එකට විදින එකයි අමාරු කියලා. මේ කරවල රාත්‍රියේහි මේ විදින විදිල්ල. එතකොට මෙන්න මේ අවස්ථාවේදී බුදුහාමර සඳහන් කරනවා ඊටත් වඩා අමාරු කාරණයක් ලෝකේ තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න තියෙන අමාරු. එතකොට අපට තේරෙනවා මේක සරල දෙයක් නෙවෙයි කියන එක. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසාමයි සත්‍ය බොහෝ කාලයක් සසර සැරිසරන්නේ කියලා. ඉතින් අපි ඒ කාරණා ටික ටිකෙන් ටික සඳහන් කරන්න සූදානම් වෙනවා. ඉතින් ඔබ දක්ෂ වෙන්නට ඕන මේ කාලය තුළ ඔබ අවධානය හැකිතාක දුරට තියාගෙන මේක තේරුම් ගන්නට. ඊටාම සරල කාරණේ ඉඳන් ටික ටික ගැඹුරට අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. සාරිපුත්ත මාහිමියන් වහන්සේ මේ මහාහත්ති පදෝපම සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍ය ගැනයි පැහැදිලි කරන්නේ. උන්වහන්සේ මුලින්ම සඳහන් කරන අපේ ප්‍රථමයෙන් කියපු ආකාරයට මේ පොළවේ වාසය කරන ගොඩබිම වාසය කරන සත්‍යයන් අතුරින් ලොකුම සතා විදිහට අපි සලකන්නේ ඇතා නැත්නම් අලියා. මේ ඇතාගේ ඇත්පියවර මත ඇතාගේ පාදයේ උඩ ඇතාගේ පාසලකුණක් තියෙනවා නම් බිම ඒකේ උඩ මේ පොළවේ ඉන්න හැම සතෙකුගේම පාපියවර තියෙන්න පුළුවන්. ඇතාගේ පාපියවරට වඩා ලොකු නෑ ඒක. අන්නේ වගේ තමයි භාග්‍යවතුන් වහන්සේ යම් කිසි කුසලයක් දේශනා කරා නම් අන්න ඒ කුසලය මේ චතුරාර්ය සත්‍ය මත දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, ඒ වගේම නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය මත ගොනු කරන්න පුළුවන් කියලා. වෙනත් විදියකින් කියනවා නම් බුදුහාඳුර අවුරුදු 45 තිස්සේ උත්සාහ කළේ අපට සමාධිය ලබා දෙන්න. නිවැරදි දැක්ම ලබා දෙන්න. අන්නේ නිවැරදි දැක්ම ලැබුණු පමණට අපි දුක නිදහස් වෙන්නේ. එනිසා කොයිතරම් දුරට අපි දුකෙන් නිදහස් වුණද වෙනත් විදියකින් කියනවා නම් අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය අඩුණාද කියන එක තීරණය වන්නේ අපි කොයිතරම් දුරට සම්මා දිට්ඨිය නිවැරදි දැක්ම ඇති කරගත්තාද කියන කාරණේ මත. ඒ නිවැරදි දැක්ම ලැබෙන්නේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන්. ඒ හාන සද්ධර්ම ශ්‍රවණය නුවණින් අහන්නටත් ඕන. ඊටම වැදගත් කාරණයක් බුදුහාඳුර වර්ග සඳහන් කරන වේලාවම සූත්‍රයේදී දානයක් දෙනකොට දෙන්න ඕන ලක්ෂණ. අපි යමක් කෙනෙකුට පරිත්‍යාග කරනකොට කොහොමද ඒක කරන්න ඕන කියලා. ඒදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා සක්කච්ඡන් දානන්දේති, සහත්තන් දානන්දේති, ඒ වගේම චිත්තිකත්වා දානන්දේති, ආගමන දිට්ඨිකෝ දානන්දේති, අනුපවිද්දන් දානන්දේති කියලා. දානයක් දෙනකොට දෙන්න ඕන ලක්ෂණ මේ තියෙන්නේ. දැන් මේ පිනතුනත් එහෙම තමයි දන් දෙන්නේ. ඔබට ඔබ ගැන හිතලා හුඟක් සතුට වෙන්න පුළුවන්. සක්කච්ඡන් දානන්දේති, හොඳට දානය සකස් කළ දෙන්නේ පිළිවෙලට. ඒ වගේම සහත්තන් දානන්දේති, තමන්ගේ දෑතින්මයි දානය දෙන්නේ. දෑතින්ම හදලා දෑතින්ම පිළිගන්නවා. චිත්තිකත්වා දානන්දේති, බොහොම ගෞරවයෙන් ලස්සනට දාන දෙනවා. ආගමන දිට්ඨිකෝ දානන්දේති, කර්මඵල අදාහගෙන දානය දෙන්නට ඕන. අනපවිද්දන් දානන්ද, දෙන දානය නිතර නිතරම දෙන්නටත් ඕන. මේ කාරණා පහ මතක තියාගන්න. කොහොමද දානි දෙන්නට ඕන? සකසල දානි දෙන්නට ඕන, සියතින් දානි දෙන්නට ඕන, ගෞරවයෙන් ලස්සනට දානි දෙන්නට ඕන, ඒ වගේම කර්මඵල අදහගෙන දෙන්නට ඕන, නිතර නිතර දන් දෙන්නට ඕන. මෙහෙම නැතුව කෙනෙකුට දානි දෙන්න පුළුවන්. ඒකිනුත් යම්කිසි ප්‍රමාණයක ආනිසංස සිද්ධ වෙනවා. භාගතුන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ ලක්ෂණ පහෙන් දාන දෙනකොට තමන්ට ලැබෙන වාසී. සසරේදී තමන්ට නිරෝගී ආදී සම්පත් ලැබෙන විතරක් නෙවෙයි. විශේෂයෙන්ම තමන්ට ලැබෙන හිතමිත්‍රාදීන්, ඒ වගේම තමන්ගේ ළඟම ඥාතීන් අප කියන දේ යහන සෝදානම්, අපි කියන දේට අවනතන ගතියක් තියනවා කියලා. මේ පිණේ ආනිසංස විදියට. දැන් අපි දන්නවනේ සමහරට අපේ ළඟම ඥාතීන් ඉන්නවා, අපි කියන දේ අහන්නේ නැහැ සමහරලාට. අපි කියන දේ ගැන කිසි ගෞරවයක් නැහැ, සැලකිල්ලක් නැහැ. එතකොට මෙන්න මේක ඇති වෙන්නට මේ ලක්ෂණ වලින් දන් දෙන්න ඕන කියලා. ඒ විතරක් නෙවෙයි. තමන්ට නියම සද්ධර්මයක් අහන්න ලැබෙනකොට, විශේෂයෙන් චතුරාර්ය සත්‍ය මිශ්‍රිත ධර්මයක් අහන්න ලැබෙනකොට, අන්න ඒ සඳහා අවධානය යොමු කරන්න ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂණ නියුක්තව දාන දීපු කෙනාට කියලා. එතකොට ඔබට සතුට වෙන්න පුළුවන්. ඔබට මේ ධර්මය ඇසෙන්නේ ඔබ මෙන්න මේ ලක්ෂණ වල යුක්තව දාන දීපු නිසා කියලා. එහෙම නැත්නම් ඔබට මේ අවස්ථාව ලැබෙන්නේ. ඔබට භාවෝග සම්පත් ලැබෙන්න පුළුවන්. එළමිට සුගතියක් ලැබෙන්නත් පුළුවන්. ඥාති පිරිවර සම්පත්තිය ලැබෙන්නත් පුළුවන්. රූප සම්පත්තිය ලැබෙන්නත් පුළුවන්. දිගාසිරි සම්පත් ලැබෙන්න පුළුවන්. ශරීරය ලස්සන වෙන්නත් පුළුවන්. නමුත් සද්ධර්මයේ එපමණකින් ලැබෙන්නේ. ඔබ රජමාලිගාවක ඉපදෙන්න පුළුවන්. රාජකුමාරයෙක් කුමාරිකාවක් වශයෙන් ඉපදෙන්න උනත් පුළුවන්. හැබැයි සද්ධර්මයේ ශ්‍රවණය කරන් ලැබෙන්නේ සහ නියම ධර්මයක් ඇහෙනකොට ඒක අහන්නට තරම් භාග්‍යයක් ලැබෙන්නේ මෙන්න මේ ලක්ෂණ වලින් දානි දුන්නොතින් කියලා සඳහන් කළා. එතකොට බලන්න මේ චතුරාර්ය සත්‍ය ගැන බුදුහාඳුරෝ ස්ථාන ගානක සඳහන් කරනවා. උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්ක සූත්‍රයෙන් පටන් අරගෙන, ඒ වගේම සච්ච යමකේහි විභංග යමකප්පකරණේ කියන ග්‍රන්ථයේ සත්‍ය යමකේහි මේ ගැන විස්තර වෙනවා. සත්‍ය සංයුත්තේ කියලා සංයුතනිකාය වෙනම කොටසක් සූත්‍ර ගානක් එකතු කළා. සූත්‍ර රාශියක එකතුවකින් සංයුතනිකායේ සත්‍ය සංයුත්තේ කියලා එකක් තියෙනවා. ඒ වගේම පරිසම්බිදා මාර්ගයේ සත්‍ය කතා කියලා එකක් තියෙනවා. විභංග ප්‍රකරණයේ සත්‍ය විභංගය කියලා එකක් තියෙනවා. මෙනි වගේ ස්ථාන ගානක මේ චතුරාර්ය සත්‍ය ගැන විස්තර පැහැදිලි වෙනවා. ඉතින් ඒ කාරණාවලින් උන්වහන්සේ අපට දේශනා කරන්න උත්සාහ කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙලා අපට ලැබෙන ප්‍රධානතම දේශනා වහනට අවස්ථාව ලබා දීමටයි. අන්ධකාර කියන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ ලෝකේ ඉතාම අන්ධකාර ස්ථානයක් තියෙනවා. ඒකට කියනවා අන්තරීක්ෂ අගා කියලා. අපි කියන්නේ ওই බ්ලැක් හෝල් කියලා. සමහර ග්‍රහලෝක තියෙනවා, ඒ ග්‍රහලෝක වලට සූර්යාලෝකය පායන්නේ නැහැ. බොහොම අන්ධකාරවල තියෙන ස්ථාන. අන්න එවැනි ස්ථානවල දැඩි අන්ධකාරයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා අන්න ඒ අන්තරීක්ෂ අගාධයටත් වඩා අන්ධකාරයක් ලෝකේ තියෙනවා නම් ඒ මොකද්ද? ඒ තමයි චතුරාර්ය සත්‍ය දන්නේ තිබීම කියලා. එතකොට අපි ලස්සනට ආලෝක දැල්වගෙන ලයිට් පත් වෙන ස්ථානයක අපි බොහොම ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි අපි චතුරාර්ය සත්‍ය කියන එක දන්නේ නැත්නම් අර අන්තරීක්ෂයේ ඉන්න අය වගේ අපි බොහොම අන්ධකාරයක ඉන්නේ. එතකොට මේ කාරණාවලින් පේනවා අපි කොච්චරනම් මේ ගැන අවධානය යොමු කරන්න ඕනද කියලා. මෙතෙන් පටන් මේ කාරණා සඳහන් කරනවා. අපිට ලැබිලා තියෙන වෙලාවට හැටියට අපි මේ කරුණ පැහැදිලි කරන්න බලනවා. ඔබත් උත්සාහ කරන්න මේක තේරුම් ගන්න. චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර වෙන බොහෝ තැන්වලදී විශේෂයෙන් ධම්මචක්ක සූත්‍රය ඇතුළු බොහෝ තැන්වලදී දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතරක් විස්තර කරනවා. ඒ වගේම තවත් තැන්වල බුදුහමන සඳහන් කරනවා ලෝකේ දුක කියලා එකක් තියෙනවා, දුක්ඛ ආර්ය සත්‍ය කියන එකක් තියෙනවා. සමුදය කියලා එකක් තියෙනවා, සමුදය ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. නිරෝධය කියලා එකක් තියෙනවා, නිරෝධ ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. මාර්ගය නැත්නම් මාර්ග සත්‍ය කියලා එකක් තියෙනවා, මාර්ග ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙච්ච නැති කාලවල දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ හතරක් මිනිස්සු ලෝකේ දන්නවා. හැබැයි ඒකේ ආර්ය සත්‍ය හතර දන්නේ නැහැ. ආර්ය සත්‍ය හතරයි සාමාන්‍ය සත්‍ය හතරේ අතර වෙනසක් තියෙනවා. අපි ඒක ඉදිරියේදී ටිකෙන් ටික සාකච්ඡා කරමු. දැන් මේ පිනතුන් දන්නවා බුදුහාඳුරෝ සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාවේදී විශේෂ ප්‍රකාශයක් කළා. ඒ මොකක්ද? උන්වහන්සේ සඳහන් කරන පොබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ක මුදපාදී ඥානං මුදපාදී පඤ්ඤා මුදපාදී ආදී වශයෙන් මට පෙර නොයසු විරු දහමක් පහළ වුණායි කියලා. උන්වහන්සේ කලින් දැනගෙන නොසිටිච්ච විශේෂ කාරණයක් අවබෝධ වුණා කියලා. එතකොට ඒ වනේට බුදුහාමුදුරුවෝ දැනගෙන තිබුණ ලෙඩවීම මහලවීම මරණය කියන කාරණා. ඒවත් දුකටයි කාරණා. හැබැයි ඒව දැනගෙන හිටිය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්තර සඳහන් කරනවා මම පෙර නොයසපු දෙයක්ක මට අවබෝධුනේ කියලා. එහෙනම් ඔබට හිතෙනවද ඒ බොමැඩදී ජයශ්‍රී මහා බෝධිමූලයේ වජ්‍රාසනය මත ඉඳගෙන බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තු දෙයි අර චන්නැමතියාගෙන් අසා දැනගත්තු ලෙඩෙක් මහල්ලෙක් මලමිනියක් කියන කාරණාවට අයිති දුකයි ඒ දෙකම සමානයි කියලා. එහෙනම් ඒ දෙක සමාන වෙන්න බෑ. ඒ දෙක අතර වෙනසක් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ ඊටම සරල කාරණේ ඉඳන් මේ චතුරාර්ය සත්‍ය විස්තර කරනවා. කතමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා දුක්ඛාරිය සත්‍ය මොකද්ද කියලා පැහැදිලි කරනවා. එහිදී ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පිහේ විපයෝගෝ දුක්ඛෝ, යම්පි චන්නලබති තම්පි දුක්ඛං, සංකිතේන පංචපාදානස්කන්ධා දුක්ඛාදී වශයෙන් විස්තර කරනවා. ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රියංගෙන් වෙන්වීම දුකයි, අප්‍රියං හා එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. කෙටියෙන් කියනවා නම් ස්කන්ධ පංචකයෙහි පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා සඳහන් කරා. එතකොට සාමාන්‍ය සරල දුකේ ඉඳන් ටිකෙන් ටික දැන් මේ සූත්‍රයේ දුක සත්‍ය විස්තර කරනවා. ලෙඩවීම, මරණය, ඒ වගේම මහලු වීම ආදී මේ කාරණා. මේ ඔබත් දන්න ඔබ කැමති නැහැ මේ දේවල් වලට. ඔබ ලෙඩ වෙනවට කැමති නැහැ. මහලු වෙනවට කැමති නැහැ. මරණයට පත් වෙනවට කැමති නැහැ. මේ දේවල් අපේ ජීවිතේ දුක විදිහට අපි සලකනවා. ඒ සාමාන්‍ය ලෝකේ තියෙන දුක. නමුත් ඒ සියල්ලක්ම එක තැනකට බුදුහමර ගේනවා සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා. ස්කන්ධ පංචකේ හේකතුව දුකයි කියලා. අර ඔක්කොම දුක් ටික එක තැනකට අරන් තියෙනවා. මොකද්ද? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකේ උපාදාන වශයෙන් ගැනීම නිසායි දුක හටගන්නේ කියලා. මහලු වීම, ලෙඩ වීම ආදී කාරණාවල යටින් දිවෙන කාරණය තමයි මෙන්න මේ පහ කියන එක. අපේ දරුවේ කියලා ගත්තා, ලෙඩ වෙනවා කියලා ගත්තා, මහලු වෙනවා කියලා ගත්තා, මරණය කියලා ගත්තා, උඩට පේන්නේ ලෙඩ වෙනවා, මහලු වෙනවා, දරුවෙක් ඉන්නවා, රූපයක් පේනවා, කවුරු හරි බනිනවා, තමන්ට කවුරු හරි හොඳ කියනවා, ඉන්න කෙනෙක් තමන්ගෙන් වෙන් වෙල යනවා, තමන් අකමැති කෙනෙක් ළඟට එනවා. මේව තමයි බාහිරට පේන්නේ. නමුත් මේක යට යන්නේ මොකද්ද? යට යන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ එකතුවෙන් තමයි මේ බාහිරට මේක පේන්නේ. හැබැයි බාහිරට පේන දේ විතරයි අපට පේන්නේ. මේ යටින් දිවෙන ප්‍රොසෙස් එක අපට පේන්නේ නැහැ. හරියට අයිස්බර්ග්යක් වගේ. අයිස්බර්ග් එකේ උඩ කොටස අපට පේනවා. යට වතුරින් යට තියෙන කොටස අපට පේන්නේ නැහැ. අර අයිස්බර්ග් එකෙන් උඩ පේන කොටස වගේ තමයි ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගී ආදී. අයිස්බර්ග්ෙන් යට තියෙන මොකද්ද? ස්කන්ධ පංචකය. අන්නේ ස්කන්ධ පංචකයෙන් තමයි මේ උඩට පෙන්නලා දෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනකන් අපට මේක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. අපට දරුවෙක්, ඥාතියෙක්, දෙයක්, හඬක් දැනෙන්නේ ඒක බාහිර වර්ෂන් එක විදිහට එනකොට යට තියෙන මොකක්ද? යට තියෙන්නේ මේ ස්කන්ධ පංචකය. මෙන්න මේ සැඟවිලා තියෙන යථාර්ථය ඉස්මතු කරලා දෙන්නයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. මේක තවත් ගැඹුරට ගියාට පස්සේ පේනතුනේ අභිධර්ම පිටකේ යමක ප්‍රකරණේ ඊටම සුවිශේෂී කාරණයක් විස්තර කරනවා. ඒ තමයි මීටත් වඩා ගැඹුරු සියුම් කාරණයක් තව තියෙනවා දුක් සත්‍ය තේරුම් ගැනීමේදී. ඒ මොකද්ද? බුදුහාඳුර සඳහන් කරනවා මොකක්ද දුක කියලා කියන්නේ? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. යම්කිසි කායික දුකක්, චේතසික දුකක් තියෙනවා නම් ඒ දුක හැර තවත් දෙයක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය. ඒක දුක නෙවෙයි කියලා. පින්නතුනි මෙන්න මෙතන තමයි අපි තේරුම් ගත යුතු ස්ථානය. අපේ දක්ෂතාවයේ, අපේ උගත්කම් සියල්ලක්ම බලන ස්ථානය මේක. අපේ ප්‍රඥා බලන ස්ථානය මේක. මෙතන සරල නෑ පින්නතුනි. මෙන්න මෙතන තමයි අර අස්ලොම 100ට ඉරලා විදිනා වගේ කරුවල රාත්‍රියක අකුණු සැරෙන් විදිනා වගේ දැනගන්න ඕන ස්ථානය. මෙන්න මෙතනින් තමයි එකතකින් තමන්ගේ ප්‍රඥාව බලන ආකාරය, අනිත් තැනින් තමන්ගේ පින බලන ස්ථානය, අනිත් එකෙන් තමන් කොච්චර පාසල් ගිහිල්ලා එක එක පුහුණු ලබලා ට්‍රේනින් වෙලා වෘත්තියෙන් ලබලා විද්වතුන් ආශ්‍රය කරලා සාකච්ඡා කරලා නොයෙකුත් සමාධි සමාගම් වල වැඩ කළා, විශ්වවිද්‍යාල වල ගිහිල්ලා මේ ලැබපු සියලුම කුසලතාවල දක්ෂතාවයේ උරගා බලන ස්ථානය. මේ කවුරුදු 7 ඉඳන් අවුරුදු 220 දක්වාම කෙනෙකුට පුළුවන් කරන්න. අවුරුදු 260 දී 60ක් වයසේ වින්ද පොයත් බුදුරණන් කාලේ හිටියා. බක්කුල හඳුර වැනි අය. පින්නතුනි මෙතනින් මොකද කියන්නේ? කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං. යම්කිසි කායික දුකක්, චේතසික දුකක් තියෙනවා නම් ඒ දුක හැර තවත් යමක් වෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පුළුවන් දෙ හිතා ගන්න. අපිට ඕනම දුකක් වෙනවා නම් පින්නතුනි අපි මොකද කියන්නේ? එක්ක කායික දුකක් වෙන්න ඕන, එහෙම නැත්නම් මානසික දුකක් වෙන්න ඕනනේ. ඒ කායික දුකයි මානසික දුකයි කියන එක දුක ගණිතයට අයිති වෙනවා. හැබැයි ඊටත් වඩා සුවිශේෂ කාරණයක් තියෙනවා. ඒ කායික දුකයි චේතසික දුකයි හැර තවත් දුකක් තියෙනවා. අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. පින්නොතේ මේ දෙක ඉතාම අවධානයෙන් අහන්න. මෙතන තමයි තමන් සසර කළා වූ සියලුම පින්කම්වල සියලුම උත්සාහයන්හි දක්ෂතා විරගාවලන ස්ථානයේ අපට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය ගතවන අවස්ථාව ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඇහැට රූපයක් හදිතෙන අවස්ථාවේදී පියවර කීපයක් යනවා. මේ පැත්තේ ඇස තියෙනවා, බාහිර රූපය තියෙනවා. මේ දෙක එකතු වෙලා ඒවලට විඥානයක් පහළ වෙනවා. ඒ විඥානය කියනවා චක්කු විඥානය කියලා. ඒ චක්කු විඥානයත් නිරුද්ධ වෙලා ඊළඟට මනෝ විඥාන ධාතුවක් පහළ වෙනවා. ඒක පහළ වෙන නැවත ඒ මනෝ විඥානය තිස්මතු වෙන නැවත මනෝ විඥානය විපාක මනෝ විඥානය පහළ වෙනවා. මෙන්න මේ පියවර ගානම සඳහන් වන්නේ දුක් සත්‍ය විදියට. මේ ටික මේ පියවර ගානම සලකන්නේ පිරිසිදු සත්‍යයන් විදියට. මේ අවස්ථාව සලකන්නේ දුකක් අසපක්ක්ක් නෙවෙයි කියලා. මේක අතීත කර්මයේදී ලැබිච්ච වර්තමාන විපාකය. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒ මුල් අවස්ථාව ඊටාම ක්ෂණිකයි. ඒක ක්ෂණිකව හටගෙන එතනම නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඒ විපාක මනෝ විඥාන ධාතුව අරබයා අපි අවිද්‍යාවෙන් හිටියොතින් ඒක අඥාන චර්යාවකට යනවා. විද්‍යාවෙන් හිටියොත් අනිත්‍ය සංඥාවෙන් හිකරමින් හිටියොත් ඒක ඥාන චර්යාවකට යනවා. අන්න ඒ මුල් පියවර ටික කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක නිරාගෝ නිද්දෝසෝ නිම්මෝහෝ නිම්මානවාදී වශයෙන් කියන එක රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් මානයක්වත් නෙවෙයි. ඒක හුදු කර්ම විපාකයක් විතරයි. ඒක අතීත කර්මවල විපාකයේ සහ ඊට කලින් තිබෙච්ච සිතෙහි ස්වභාවය අනුව මේ මොහොතේ හටගන්න ස්ථානය. එතකොට මෙන්න මේ தত্ত্বය හරියට නුනුවණින් නොදැක්කොත් තමාගේ හිත බාහිරට නැඹුරුනොතින් බාහිර රූපයක් ඇතයි කියලා ගන්නවා. ගන්නකොටම තමා පංච උපාදානස්කන්ධය මත ඉන්නේ. තමා දුක තුල ඉන්නේ. අන්න ඒ හටගන්න දුක බුදුහණ සඳහන් කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං දුක්ඛංච දුක සත්‍යංච. මේක තවත් විශේෂ ප්‍රකාශයක්. අර මුල් ස්කන්ධ පංචකය අරබයා ඊළඟට අවිද්‍යාවෙන් ගොඩනගා ගන්නව පංච උපාදාන ස්කන්ධයේ ලෝකයෙන් නිර්මාණය වෙන යම්කිසි කායික දුකක් මානසික දුකක් තියෙනවා නම් නැත්තම් සංකේත වෙන පංච උපාදාන ස්කන්ධා දුක්ඛ නැත්තම් අර ජාති දුක් ආදී වශයෙන් කියපු කරුණු ඒකට දුක කියලා කියනවා. ඒකට දුක සත්‍ය කියලා කියනවා. හැබැයි ඒකේ දුකයි දුක සත්‍යයි වෙන් කළ හඳුනා ගන්න ලැබෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහමක් අහනකොට. උන්වහන්සේ පැහැදිලි කළ දෙනකොට තමයි අර කිරෙන් දිය වෙන් කරන ගන්නවා වගේ මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මේක සරල නෑ පින්නසනි. මේක ටිකක් ගැඹුරුයි. මේක යලියෙත් අහන්නට ඕන. ඒ නිසා තමයි පඤ්ඤවන්තස්සයන් දම්මෝ නායන් දම්මෝ දුප්පඤ්ඤස කියලා කියන්නේ. මේක සරල දෙයක් නෙවෙයි. මේක ප්‍රඥාවතුන ගෝචර වෙන දෙයක් කියන එක. ප්‍රඥාවතුන් කියන එකෙන් තමන්ට හුඟක් උගත්කම් තියෙනවා නේ, උපාධිය තියෙනවා නේ කියන එක නෙමෙයි මේ කියන්නේ. සාක්ෂරතාවය නැති වුණත් මේක පැහැදිලි කළ දෙනකොට තේරුම් ගන්න පුළුවන් සියුම් නෝණක් සමාන තියෙනට ඕන. එතකොට බුදුදහමේ කියන දුක් සත්‍ය කියන එක බුදුහාරෝ කිසි වෙලක දුරු කරන්න කියලා නැහැ. දුක් සත්‍ය දුරු කරන්න බෑ ඇත්තෙම. දුක් සත්‍ය රහතන් වහන්සේටත් තියෙනවා. දුක් සත්‍ය රාගයක්වත් ද්වේෂයක්වත් මෝහයක්වත් නෙවෙයි. ඒක මුල් ප්‍රපූර්ති පරිසුද්ධ ස්වභාවය. මේකට තමයි පබස්සර මිදම් බික්කවේ චිත්තං කියන්නේ මේක. මුල් අවස්ථාවේ ලැබෙන අත්දැකීම. තමන්ගේ ඇහැට රූපයක් වෙන ඉතාම මුල් අවස්ථාව. හැබැයි මේ මුල් අවස්ථාව තුල අපට පීඩලින්න බෑ. සාමාන්‍ය අපිට විතරක් නෙමෙයි රහතන් වහන්සේ කෙනෙකුටවත් මේ මුල් අත්දැකීම මත ඉන්න බෑ. ඒක නිරුත් වුණාට පස්සේ ඊළඟ මොහොතට තමයි සිහිය තියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට මෙන්න මේ தত্ত্বය හරියට තේරුම් ගත්තොත් මේ දුක්ඛ සත්‍ය දුරු කරන්න නෙවෙයි තියෙන්නේ දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් කියලා. දුක්ඛ සත්‍ය දුරු කරන්න කියලා බුදුහණ කොහෙවත් කියලා නැහැ. දුක්ඛ සත්‍ය දුරු කරන්න රහතන් වහන්සේටවත් බෑ. දුක්ඛ සත්‍ය පිළිසින්ද දැනගන්න ඇතියි. මෙන්න මේ දුක්ඛ සත්‍ය පිළිසින් දැනගත්තොත් ඒ තැනැත්තා සමුදය සත්‍ය ප්‍රහිණ කරනවා. සමුදය සත්‍ය ප්‍රහිණ කරන්න තියෙන්නේ තෘෂ්ණාව දුරු කරන්න තියෙන්නේ. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරන්න තියෙන නිවන සාක්ෂාත් කරන්න තියෙන මාර්ග සත්‍ය අරිෂ්ණ මාර්ගයේ වඩන්න තියෙන. එතකොට පින්නතුනි දැන් ඔබට කොයි තරම් දුරට මේක තේරුණාද කියන එක මම දන්නේ නැහැ. නමුත් අපි නැවත නැවතත් මේ කාරණා සඳහන් කරනවා. ඊළඟට අපි බලමු මේ දුක සත්‍යය තවදුරටත් විස්තරාත්මකව. මෙතෙන්දී සරුවත් මහහිමියන් වහන්සේ මේ දුක සත්‍යයට සම්බන්ධ විශේෂයෙන් පංච උපාදාන ස්කන්ධය විස්තර කරනවා. මේ සූත්‍රයේ වැඩිපුරම විස්තර කරන්නේ දුක සත්‍යය. ගවම්පති කියන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ. ගවම්පති කියන ස්වාමීන් වහන්සේ සඳහන් කරන ඉතාම වැදගත් කාරණයක්. යම් කිසි කෙනෙක් දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් ඒ තැනැත්තා සමුදය සත්‍යය තේරුම් ගන්නවා, නිරෝධ සත්‍යය තේරුම් ගන්නවා, මාර්ග සත්‍යය තේරුම් ගන්නවා කියලා. යම් කිසි කෙනෙක් දුක්ඛ සමුදය සත්‍ය තේරුම් ගත්තොත් එයා දුක්ඛ සත්‍යය තේරුම් ගන්නවා, දුක්ඛ නිරෝධ සත්‍යය තේරුම් ගන්නවා, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යය තේරුම් ගන්නවා කියලා. යම් කිසි කෙනෙක් දුක්ඛ නිරෝධ සත්‍ය තේරුම් ගත්තොත් ඒ තැනැත්තා දුක්ඛ සත්‍යය තේරුම් ගන්නවා, සමුදේ සත්‍යයක් තේරුම් ගන්නවා, දුක නිරෝධ ගාමිනී පටිපදා සත්‍යයක් තේරුම් ගන්නවා කියලා. යම් කිසි කෙනෙක් දුක නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය තේරුම් ගත්තොත් ඒ තැනැත්තාර මුල් සත්‍ය ටික දුක්ඛ සමුදේ නිරෝධ කියන අනේ සත්‍ය ටික තේරුම් ගන්නවා කියලා. මේ හතර එකිනෙකට සම්බන්ධයි. එකක් හරියට තේරුම් ගත්තොත් අනිත් කාරණා තේරුම් ගත්තා වගේ. සරුවත් මහහිමියන් වහන්සේ මේ සූත්‍රයෙන් අපට පැහැදිලි කරන්නේ මොකද්ද? විශේෂයෙන්ම දුක සත්‍යයේ පංච උපාදාන ස්කන්ධය ගැන භාගතුන් වහන්සේ අභිඥා සූත්‍රයේදී පැහැදිලි කරනවා. මේ ලෝකයේ ඉපදෙච්ච නුවණැති කෙනෙකුට තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් යමක් දැනගන්න තියෙනවා නම් ඒ කුමක්ද දැනගත යුත්තේ කියලා. දැන් ඔබට හිතේ සාමාන්‍ය ලෝකයේ හැටියට ලෝකයේ මේ මහ පොළොව සකස් වෙලා තියෙන හැටි, වතුර ගැන, ජලහස ගැන, ජලහසවල ඉන්න සත්තු ගැන, නැත්නම් ඇටම් එක ගැන, නැත්නම් වෙන ගැලැක්සියක් ගැන, ශාකයක් ගැන, වෛරස් ගැන, බැක්ටීරියා ගැන, මේව ගැන දැනගන්න එක තමයි ලොකුම දැනගැනීම කියලානේ. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුද්ධිමත් කෙනෙක් තේරුම් ගත යුතු නම් ඒ තේරුම් ගත යුතු හැම දෙය තමයි මේ ස්කන්ධ පංචකේ තේරුම් ගැනීම. නැත්නම් අපේ ජීවිතේ නැමැති පාඩම මොකද්ද කියන එක තේරුම් ගන්න එක. මේක තමයි බුද්ධිස් GPA එක. බුද්ධිස් ග්‍රේඩ් පොයින්ට් ඇවරේජ් එක මේක. අපට ડોක්ටරේට් දෙකක් තිබුණත් අපි දක්ෂ නැහැ. අපේ පංච උපාදාන ස්කන්ධය තේරුම් ගන්න දක්ෂ නොවුනොත්. මොකද පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ? ඇසට රූපයක් දකිනකොට ඒ ඇසට දකින රූපය පෙරපසු නොවි ඒ මොහොතේ හටගෙන ඒ රූපයත් එක්කම වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ පංචකය පෙරපසු නොවි හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. පින්නතුනි මේ අපේ ආධ්‍යාත්මික ලෝකයේ කිසිම දෙයක් කලින් තිමිච්චා තිමිර මෙතෙන් තෙන දේවල් නෙවෙයි. වෙනත් විදියකින් කියනවා නම් රෙඩිමේඩ් ඒවා මොනවාක්වත් නැහැ. ඇබ්සලියුට් ට්‍රූත් එකේදී පරමාර්ථ සත්‍යයේදී රෙඩිමේඩ් මොනවාක්වත් නැහැ. රෙඩිමේඩ් ඒවා තියෙන කන්වෙන්ෂනල් ට්‍රූත් එකේ. සම්මුති සත්‍ය තුළ සාමාන්‍ය දිනදා ලෝකයේ ඇඳුම් පැනඳුම් කලින් මහලා තියෙන්න පුළුවන්, කෑම බීම කලින් හදලා තියෙන්න පුළුවන් නේද? නමුත් පින්නතුනි අපේ ඇහැට රූපයක් ලැබුණ අවස්ථාවේදී පරමාර්ථ සත්‍යට අනුව ගත්තොත් ඒක කලින් නිර්මාණය වෙලා තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවය, හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම, මෙන්න මේ වගේ හේතු මත හැම මොහොතෙම අපේ ඇස නැමැති ආයතනය නිර්මාණය කළ දෙනවා. ඒ ඇසට සාපේක්ෂව මේ බාහිර රූපයෙන් සාමාන්‍ය ලෝකය කියන්නේ මේ ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපේ යථාර්ථම රූපය තමන්ට පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ඇහැට රූපයක් පේනවා නම් ඒ පේන රූපය ඕනෑම කෙනෙකුට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්, ඕනම කෙනෙකුට රිසර්ච් කරන්න පුළුවන්, ඕනම කෙනෙකුට විද්‍යාගාරයක් තුල කඩලා බෙදලා බලන්න පුළුවන් කියලා. ඒ සම්මුති ලෝකයේ පේනතුනි පරමාර්ථ ලෝකෙට ගියාට පස්සේ මේ අපට මේ මොහොතේ පේන්නේ මේ මොහොතේ තමන්ගේ හිතේ ස්වභාවයට අනුව. දැන් ඔබට මාධ්‍යහා බලන්න යම්කිසි ප්‍රසන්න හැඟීමක් තියෙන පුළුවන්. එතැමිට මධ්‍යස්ථ හැඟීමක් මේ වෙලාවේ තියෙන පුළුවන් මගේ රූපය දිහා බලන විට. හැබැයි මම ඔබට නරක වචනෙන් බැනුවොත් මොකද වෙන්නේ? ඊළඟ මොහොතේ ඔබ මාධ්‍යහා බලනකොට මොකද වෙන්නේ? අර කලින් බලපු රූපය දිහා බලන විදිහද පේන්නේ? මං විතරක් නෙමෙයි, මං ගියාට පස්සේ මේ කොළ ටික දකින්න කොටත් ඔබට කේන්ති යන්නේ. අර බැනපු හාන්දුරුව ළඟ තියන් හිටියේ මේ පොල ටික මේ රෙකෝඩරේ කියලානේ. ඒ තරම්ම මේ ආයතන ටික වෙනස් වෙනවා පින්නතන. ඒ විතරක් නෙමෙයි මම ඔබට ලොකු උදව්වක් කරවතින් ප්‍රශංසාවක් කරවතින්. එතකොටම ඔබේ මනසේ ස්වභාවය වෙනස් වෙනවා. ඒ මනසේ ස්වභාවයට අනුව තමගේ මියස් කන්න ආසාදී ආයතන වෙනස් වෙනවා. එතකොට හැම මොහොතකම පින්නතුනේ මොකද්ද මේ වෙන්නේ? හැම මොහොතෙම මේක අපේ කර්මාන්ත ශාලාවක් වගේ ශරීරය කියලා කියන්නේ. ඒ කර්මාන්ත ශාලාව මෙහෙවන පුද්ගලයා කවුද? මේ වර්තමාන මනස. ඒ මනසේ අවිද්‍යාවේ ප්‍රමාණයට අපේ ආයතන ටික මෙහෙවනවා. එතකොට මෙන්න මේ යථාර්ථය මත පංච උපාදාන ස්කන්ධයක් කියලා කියන්නේ මොකද්ද? අපි මේට කලින් අපේ මනසේ ස්වභාවයට අනුව ඒ මොහොතේ නිර්මාණය කළ දෙන මේ අස්කන්නාසාදී ආයතන වලට අනුරූපව ඇස තියෙනවා, රූපය තියෙනවා, චක්කු විඥානය හට ගන්නවා, ඒ වගේම චක්කු සම්පස්සය, චක්කු සංස්කාර වේදනා, ඒ වගේම රූප සංඥා, රූප සංචේතන, රූප විතක්ක, රූප විචාර, රූප තණ්හා, මෙන්න මේ වගේ කරුණු ගානක එකතුවක් හැම මොහොතම නිර්මාණය වෙනවා. අන්නේ නිර්මාණය වන මුල් අවස්ථාව, ඒ මුලින් ලැබෙන අත්දැකීම දුකක්වත් සැපක්වත් නෙවෙයි, ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි, ඒක හුදු විපාක මාත්‍රයක් විතරයි. ඒ විතරක් නෙවෙයි, ඒක කලින් තිබිලා මෙතෙන්ට එන එකක් නෙවෙයි, මේ මොහොතේ ක්ෂණිකව හට ගන්න දෙයක්. ඒ විතරක් නෙවෙයි, ඒ තත්ත්වය අපට වර්තමානය තුළදී අත්විඳින්නත් බෑ. ඒක වර්තමාන තුලදී හඳුනා ගන්න බෑ. හඳුනා ගන්න එක නිරුද්ධ වෙලා ඉවරුණාට පස්සේ. උදාහරණයක් කියනවා නම්, අපි දැනට හිටගෙන ඉන්න තැන, අපේ පය තියාගෙන ඉන්න තැන, නැත්නම් අපි ඉඳගෙන ඉන්න තැන අපිට දකින්න බෑ. දැන් ඔබ වාඩි වෙලා ඉන්නවා නම් කිසියම් ස්ථානයක, ඒ වාඩි වෙලා ස්ථානේ ඔබට බලන්න බෑ. ඔබ බලන්නම් එතනින් නැගිටින්න ඕන. නැගිටිට පස්සේ බලන්නේ ඔබ වාඩි වෙලා හිටිය තැනද, වාඩි වෙලා ඉන්න ස්ථානේද? වාඩි වෙලා හිටිය තැන කලින්. ඔබ වාහනයක් හදවනකොට ඔබ වාහනේ තියෙන ස්ථානය බලාගෙනද ඩ්‍රයිව් කිරීම වෙන්නේ? ඔබ රෝද දිහා බලාගෙනද ඩ්‍රයිව් කරන්නේ? ඔබ ඇවිදිනකොට කකුල් දිහා බලාගෙනද ඇවිදින්නේ? ඔබ රාත්‍රියේ ටෝච් එකක් ගහගෙන යනකොට ඔබ කකුල් දෙකටද ටෝච් එක ගහන්නේ? නෑ නේ. නිතරම ඔබ හිටගෙන ඉන්නේ ඒ නිරුද්වේච අතීතේ, බලන්නේ අනාගතයේ දිහා. අන්නේ වගේ තමයි අපට ඇහැට රූපයක් පේනකොට ඒ රූපය අපි හොඳයි නරකයි මධ්‍යස්ථය කියලා හඳුනා ගන්නකොට හඳුනාගන්නේ මුල් ස්වභාවය නෙවෙයි. ඒ මුල් ස්වභාවයෙන් නිරුද්ධ වෙලා අපේ මනසේ ස්වභාවයට අනුවයි තේරුම් ගන්න. දැන් මෙතන පිළිම වහන්සේ තියෙනවා. ඒ පිළිම වහන්සේ දැක්ක ගමන්ම ඔබ දන ගහලා වඳිනවා. මේ පිළිම වහන්සේ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් මෙතෙන්ට එනවා. එයත් වඳිනවද? එයා වඳින්නේ නැහැ. එයා බලන මොකද්ද මේ කරන්නේ කියලා. එතකොට අර මුල් අත්දැකීම, මේ රූපයේ ඇසට පතිත වීම, ඒ දෙන්නාට මුල් අවස්ථාවයි සමාන වෙන්නේ. නමුත් ඒක අත්විඳිනකොට තමන් තේරුම් ගන්නේ තමන්ගේ අතීත අත්දැකීම් එක සම්බන්ධ කරලා තමා අලුත් කර්මයක් විදිහට නිර්මාණය කරගන්න. මෙන්න මේකයි පිනතුනි පංච උපාදාන ස්කන්ධය තේරුම් ගැනීම ඉතාම සරල පාඩම. එතකොට හැම මොහොතෙම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහක් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි නිරුද්ධ වෙනකොට අපට රූපය වර්තමාන මොහොතේදී අත්විඳින්න බෑ පිනතුනි. රූපය ගැන හැට පේන රූපය විතරක් නෙවෙයි, කනට එන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, ඒ වගේම දිවට දැනෙන රස, කයට ලැබෙන පහස කියන මේ පහටම කියන්නේ රූප කියලා. සාමාන්‍ය ලෝකයේ රූප කියන්නේ මේ හැට පේන රූපේ විතරයි. නමුත් බුදුදහමේ රූප කියන්නේ මොනවටද? සතර මහා භූත රූපත්, පඨවි ආපෝ තේජෝ කියන මේ හතරත්, ඒ හතර ඇසුරු කළ තියෙන උපාදාය රූප 24ක් තියෙනවා තව. අන්නේ රූප 28ටම තමයි රූප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ රූප ටික පින්නතුනි වර්තමාන මොහොතේදී අපට දකින්න බෑ. අපි ඒක තේරුම් ගන්නකොට මුල් අත්දැකීම අවසන් වෙලා අපි තේරුම් ගන්නේ මනසෙන්. මනසෙන් තේරුම් ගන්නකොට මුල රූපය තියෙනවද? නෑ. අපි තේරුම් ගන්න වෙලාවට තේරුම් ගන්නේ කොහොමද? මන ආයතනයයි ධර්ම ආයතනයයි කියන මේ දෙකෙන් තේරුම් ගන්න. නිකන් සරල උදාහරණයක් කියන්න. අපි කියමු ගොවිතැන් කළ කෙනෙක් කැම් කනවා කියලා. බත් එකක් කනවා කියලා. වී වගා කළ කෙනෙක් කුඹරෙන් වී ටිකක් අරන් ඇවිල්ලා හාල් කළා, හාල් සම්බර කනවා. මේ කැම කන කෙනා කියනවා මම වගා කළා, මම කුඹරෙන් ගෙන අපිව තමයි කන්නේ කියලා. එහෙම තමයි සාමාන්‍ය කියන්නේ. කුඹරෙන් මොනවද අරන් ආවේ? බත්ද? කොහෙන්ද කුඹරෙන් අරන් ආවේ වී? හැබැයි මෙයා කියන්නේ මම කුඹරෙන් අරන් ආපු ඒවා මේ කන්නේ කියලා නේ. නමුත් වී නෙවෙයි කන්නේ. හාලුත් නෙවෙයි කන්නේ. සාමාන්‍ය බතුත් නෙවෙයි කන්නේ. තව ඒවා මිශ්‍ර කරලා මේ කන්නේ. නමුත් සාමාන්‍ය විවහාරයේ කියන්නේ මෙයා වගා කළ කනවා කියලා. අන්න ඒ වගේ තමයි පේනොත්නේ අපි රූපයේ දකිනවා කියලා කියනවා සාමාන්‍ය විවහාරයේට. නමුත් රූපයේ දකිනකොට මුල රූපයේ තිබ්බ තැන ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අපි දකින්නේ මොකෙන්ද මේක? මනසින් දකින්න. මනසට හැකියාවක් තියෙනවා පේනොත්නේ ඒ අතීත රූප දකින්න. මනසට වර්ණ රූපයක් දකින්න පුළුවන්. මනසට ශබ්ද අහන්නත් පුළුවන්. ඔබ රාත්‍රියේදී හීනයක් දකින වෙලාවේදී ඔබේ මිය ගිහපු ඥාතිවරයෙක් රතු පාට ඇඳුමක් ඇඳගෙන එනවා. ඇවිල්ලා කියනවා අනේ මට පින් ටිකක් දෙන්න කියලා. ඔබ උදේ නැගිට්ටාම ඒක කියන අනිත් පැරණි. අනේ අපේ නැන්ද, මාමා, ආච්චි, සීයා, මාමා, තාත්තා මම රෑ හීනෙන් දැක්කා. රතු පාට ඇඳුමක් ඇඳන්, සුදු පාට ඇඳුමක් ඇඳන් ඇවිල්ලා. මගෙන් පින් ටිකක් ඉල්ලුවා කියලා. ඔබ ඒ පාට ඇඳුම දැක ඇහෙන්ද? ඔබ ඒ පින් දෙනවා කියන කැහුවේ ඔබේ කනෙන්ද? පින්නොතනි මෙන්න මේකයි ස්වභාවය. අපේ මනසට හැකියාවක් තියෙනවා. සබ්බේ ධම්මා මනෝවිඤ්ඤාණ ධාතුයා විඤ්ඤාය කියපු ආකාරයට සියලුම ධර්මතා මනසින් දකින හැකියාව තියෙනවා. දැන් අපි මේ මොහොතේ ඔබ ශ්‍රී ලංකාවේ හිටිය ගෙදර මතක් කරගන්න. මතක් කරනකොට ඔබට පේන්නේ දැන් තියෙන ගෙදරද? දැන් තියෙන ගෙදර නෙවෙයි. ඔබට පේන්නේ ඔබ අවසාන වතාවට දැකපු ගෙදර. ඒ ගෙදර පාටක් තිබ්බනම්, හඬක් තිබුණනම්, ඝන සුවඳක් තිබ්බනම් ඒකත් ඔබට දැන් අත්විඳින්න පුළුවන්. ඒ ගෙදර ළඟ ලස්සන පිච්ච වෙනක් තිබුණනම් ඒ පිච්ච මලේ වලලේ සුවඳ දැනෙන සමාලටනේ. ඒ ගෙදර ළඟම අල්ලපු ගෙදර කෙනෙක් කරදර කරා නම් ඒ ශබ්ද ටිකක් ඇහෙනවනේ. පින්නතුනි මේ අපි විඳිනකොට මේ අත්දැකීම ඒක මේ වෙලාවේ ස්ථානේ තියෙනවද? නෑ. එහෙනම් අපි මේ මොකද සිහි කරගන්නේ? අපේම මනස මේ සිහි කරගන්නේ. එහෙනම් ඔබට කවුරුහරි බැන්නා කියලා කියමු. ඒ බැනපු එක ඔබ සිහිපත් කරනකොට සිහි කරන්නේ බැනපු දෙයද? ඒ බැනපු කෙනා දන්නේවත් නෑ පින්නතුනි බැන්නද කියලා. එයා දැන් ඇතැමිට නිදියගෙන ඇති. එයා දැන් ඇතැමිට ලොකු පින්කමක් කරමින් ඇති. එයා ඇතැමිට මිය ගිහිල්ලත් ඇති දැන්. නමුත් ඔබ සිහි කරන්නේ මොකද්ද? අප සිහි කරන්නේ අපේම මනස. එතකොට අපට දුක හටගන්නේ ඇයි? අපට දුක හටගන්නේ අපි මේ මොහොතේ සිහි කරන්නේ අපේ මන ආයතනයයි ධර්ම ආයතනයයි වලින් හටගන්න මනෝවිඥාණයෙන් අපි මේක දැනගන්නේ කියන එක දන්නේ නැතිකම. ඇතැම් විට මේක බලන්න අහලා තියෙනවා. අහලා තිබුණත් මේ වෙලාවේ සතිමත් බව සිහිය සම්මා සතිය නැති නිසා අපි මේ අතීත අත්දැකීම ඒ විදිහටම ගන්නවා. අපේ අවිද්‍යාව. ඒ නිසා එක පැත්තකින් අපි ධර්ම ශ්‍රවණයෙන් මේක අහලා දැනගෙන තියෙනට ඕන. අනිත් පැත්තෙන් මොකද්ද? දැනගත්තට විතරක් බෑ. සිහියෙන් ඉන්නටත් ඕන. පින්නතුනි එතකොට දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ අතීත අත්දැකීමට ප්‍රතිඵල විදියට විපාක විදියට මේ අවස්ථාවේ ලැබෙන මුල්ම අත්දැකීම. ඒක පෙරපසු නොවී හටගෙන නිරුද්ධ වෙනවා. ඒක නිරුද්ධ වෙන අවස්ථාවේදී ඒක නිරුද්ධ වුණා කියලා දන්නේ නැති නිසා අපට අපි නැවත දුක්ඛ සමුදය හටගන්නවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටීමටපත් වෙනවා. එතකොට මේ සූත්‍රයේ විස්තර කරනවා සරියුත් මාහිමියන් වහන්සේ දුක සත්‍යයේ පංච උපාදානස්කන්ධය විස්තර කරනවා. සංකීර්තේන පංච උපාදානස්කන්ධා කියන කාරණය විස්තර කරන අවස්ථාවේදී රූපය කියලා කියන්නේ මොකද්ද කියලා සඳහන් කරනවා. රූපය කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරක්. පඨවි කියන්නේ දැඩි ගතිය, ඒ වගේම රස්නේ තේජෝ ගතිය, ආපෝ වැగిරණ ගතිය, වායෝ හමන ගතිය. මෙන්න මේ දේවල් වලින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මුලින්ම ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා කියන්නේ මොකද්ද කියලා. ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ ශරීරයේ පැත්තේ තියෙන පඨවි ධාතුවක් තියෙනවා. ඒ කියන්නේ කෙස්, ලොම්, නිය, දත් ආදී කොටස් 20ක් තියෙනවා පඨවි ධාතුවට යන. අන්න ඒගේ ස්වභාවය තමයි මේ පඨවි ධාතුවට අයිති කොටස් 20ම මේ කොටස් 20ම මම මගේ හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් විදියට, ආහාරයේ ප්‍රතිඵලයක් විදියට මේක නිර්මාණය වෙලා තියෙනවා. බාහිර රූපයක් තියෙනවා, බාහිර පඨවි ධාතුවක් තියෙනවා. අපේ ශරීරයෙන් බාහිර තියෙන දේවල් වලට කියන්නේ බාහිර පඨවි ධාතුව කියලා. මේ පෘථිවිය ඇතුළු දේවල්. අන්නේ අභ්‍යන්තර දේ, බාහිර දේ දෙකේම ලක්ෂණය තමයි කවදා හරි දවසක විනාශයටපත් වෙනවා. මේක හැම මොහොතෙමත් විනාශ වෙලා යන්නේ. හැබැයි කිසියම් දවසක මේක සම්පූර්ණ වෙන්නම වැලි දූවිලි බවට පත් වෙනවා. මෙන්න මේ පත්වන දේ මම මගේ හැටියට ගන්න පුළුවන් කමක් නැහැ. මේ කනාත්ම ස්වභාවය. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක් විදිහට හටගන්න දේ ඒ හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙලා යනවා. අද අපේ ශරීරය මගේ කියලා අපි හිතාගෙන ඉන්නවා. තා බලන්න වැඩිමනෝත් අවුරුදු 100කට පස්සේ මොකද වෙන්නේ මේකට? 100ක් යන්නේ නැහැ නේද? ඊට කලින්ම බලන්නනේ. අපි හිතලා තියනවද? මෙහෙම පරිහරණය කරන දේ කවදා හරි මේ මහා පොළොවට දානවා, මේ කළු දූවිලි වෙනවා, මේක පොළොවේ කොටස බවට පත් වෙනවා කියන එක. පින්නතුනේ මෙන්න මේකයි යථාර්ථය. එතකොට මෙන්න මේක තේරුම් ගත්ත කෙනා මේ රූපය තුළ ඇලීමටපත් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ලෝකයේ කෙනා මේ රූපය දකින්නේ දිගින් දිගටම ඉස්සරවම තියෙන දෙයක් විදියට. නමුත් බුදුදහම ඊටත් වඩා ගැඹුරින් විස්තර කරනවා මේ රූපය කියන එක බාහිර තියෙනවා, බාහිර තිබ්බට ඒ තියෙන්නේ ඒ මොහොතට තමන්ගේ අස්කන්නාසාද ඉන්ද්‍රියවල අත්දැකීමක් විදිහට විතරයි. ඒ විතරක් නෙමෙයි අත්දැකීම විඳින අවස්ථාවේදී ඒ මුල් අත්දැකීම මේ අවස්ථාවේදී අපේ ළඟ නැහැ. මේක පින්නතුනේ ටිකෙන් ටික හරි අපි තේරුම් ගන්න ගත යුතු දෙයක්. අපි නිතරම ජීවත් වෙන පින්නතුනි ස්කන්ධ හතරකින්. නැත්නම් වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ හතරෙන් ජීවත් වෙන්නේ. ආයතන 12 ගත්තොතින් මන ආයතනය, ධර්මලම් ධර්මායතනය කියන මේ දෙකෙන් අපි ජීවත් වෙන්නේ. නමුත් අපි මේක පිළිගන්නේ නැති නිසා අපට ස්කන්ධ පංචකයක් පනවල තියෙනවා, ආයතන 12ක් පනවල තියෙනවා. එතකොට මේ පඨවි ධාතුව ගැන විස්තර කරනවා, ඊළඟට ආපෝ ධාතුව විස්තර කරනවා. ආපෝ කියන්නේ වැగిරෙන ස්වභාවය, අපේ ශරීරයේ තියෙන පිත් සෙම්මාදී ස්වභාවය. ඒ ස්වභාවයේ ලක්ෂණයක් මොකද්ද? ඒකත් හේතුඵල ධර්ම මත හැම මොහොතෙම පෙරපසුන වෙයි හටගෙන නිරුද්ධ වෙනවා. බාහිර ලෝකයේ ආපෝ ධාතුවක් කියන මේ මහා සාගරය ඇතුළු ජලාශ. ඒ හැම දෙයකම ස්වභාවය මොකද්ද? කවදා හරි දවසක ඒ වස්සින්දල වියලීල යනවා. මේ මහා සාගරයත් කවදා හරි දවසක සම්පූර්ණයෙන්ම සිඳිල යනවා. මහා සාගරය හැම සිඳිල යනවා නම් අපේ ශරීරයේ තියෙන මේ ලේපිත් සෙම්ට් එක ගැන අමුතෙන් කියන දෙයක් නැහැ. මේවත් තාවකාලික දෙයක්. මේකත් හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. අපි ගන්න ආහාරය ඇතුළු අපේ මානසික ස්වභාවයන්හි ප්‍රතිඵලයක් විදිහට මේක හට ගන්නවා. හටගෙන ඒ තැන්වලම නිරුද්ධ වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දේශනාගේ බුදුහාඳුනගේ දේශනාවට අනුරූපව සරුවත් සාඳුරෝ මෙන්න මේ ආකෝ ධාතුවේ නිසරු බව අනාත්මතාවය විස්තර කරනවා. ඊළඟට රස්නේ අපේ ශරීරයේ තේජෝ ධාතුවක් තියෙනවා. ශරීරයේ අපි අල්ලනකොට ශරීර රස්නයක් තියෙනවා. අන්නේ රස්නේ ඇතුළු අපේ ආහාර ජීර්ණය කරන්න හේතු වෙන රස්නේ ඇතුළු රස්නයන් ගානක් මේ ශරීරයේ තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ තේජෝ ධාතුවක් තියෙනවා. ගින්දර දල්වණේව, සූර්යාලෝකයේ මේ වගේ රස්නයන් තියෙනවා. මේ බාහිර තියෙන රස්නයක් කවදා හරි දවසක විය කියලා ගිහිල්ලා පොඩ්ඩක්වත් ගිනි දල්වන්න බැරි මට්ටමට මේ ලෝකයේ ගින්දරෙන් ශූන්‍ය වෙනවා. බාහිර ලෝකයේ ගින්දර ශූන්‍ය වෙනවා නම් මේ ශරීරයේ තියෙන රසණයක් කවදාවත් නැති වෙලා යනවා. මෙන්න මේකත් තේරුම් ගන්න කෙනා මේ තුලවත් ඔහු ඇලීමකටපත් වෙන්නේ නැහැ. ඊළඟට වායෝ ධාතුව. අපේ ශරීරය අතු හුස්ම ගැනීම පිටකිරීම ආදී මේ වායෝ ධාතුවක් තියෙනවා. ඒ වගේම බාහිර ලෝකයේ වාතය තියෙනවා. නොයෙක් විදිහේ සැරිසුලන් ආදී හමනවා. වාතය තුල නොයෙක් බර වාහන ගෙනියනවා. ඇතැම් විට මහ කුණාටු වලින් ගොඩනැගිලි ගසාගෙන යනවා. එහෙම තියෙන මේ වාතය කවදා හරි දවසක ඊටාම කුඩා තුරණගසක් පත්‍රයක් සැලවෙන්නවත් වාතයක් නැති මට්ටමට මේ ලෝකයේ වාතයෙන් සිඳිල යනවා. මෙන්න මේ වාතය තුල කිසිම දෙයක් මම මගේ වශයෙන් ගන්න බෑ කියලා මෙහි විස්තර කරනවා. එතකොට මෙන්න මේ හතරම විස්තර කරලා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරම විස්තර කරලා සූත්‍රය අවසානයේදී පැහැදිලි කරනවා අපේ ජීවිතයට අත්දැකීමක් ලැබෙන ආකාරය. කොහොමද තමන්ගේ ජීවිතයේ අත්දැකීමක් ලැබෙන්නේ? අත්දැකීමක් ලැබෙන්නේ එකතකින් ඇහැට රූපයක් පේනකොට චක්කුංච අපරිබින්නම් හෝති ඇස නොබිදී තියෙනට ඕන. ඒ කියන්නේ ඇසේ පෙනීමේ ශක්තිය තියෙනට ඕන. ඊළඟට රූපය ආපාතගත වෙන්නට ඕන. රූපයක් ඒකට සම්බන්ධ වෙන්නට ඕන. ඇහි පෙනීමේ හැකියාව තිබ්බට ඇස් දෙක වාගෙන හිටියොත් රූපයක් නැඹුරු වෙන්නේ නැහැ. ඒ වාගේම තජ්ජෝච සමන්නාහාරෝ හෝති කියලා ඒකේ සම්බන්ධය අවධානය යොමු වෙන්නටත් ඕන. ඊළඟට චක්කු විඥානය පහළ වෙන්නටත් ඕන. මෙන්න මේ කරුණවල එකතුවෙන් තමයි ඇස පිළිබඳව අත්දැකීමක් ලැබිලා ඊට අනුරූපව වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහක් පෙරපසුන වී හටගන්නේ. මේ පහේම ස්වභාවය තමයි හේතුඵල ධර්මක එකතුව. හැම මොහොතෙම අපේ ජීවිතයක් කියලා කියන්නේ ස්කන්ධ පංචකයක් පෙරපසුන වී හටගන්නවා. හැබැයි මේක හටගන්න බව අපි නොදැනගත්තොත් මේ දුක් සත්‍ය තේරු නොගත්තොත් මේක අතීත කර්ම විදියට මේක උපේක්ෂාසහගත මට්ටමින් ස්වභාවයක් හටගන්නවා කියන එක තේරු නොගත්තොත් ඒකාතකින් නොදැන හිටියොත් දැනගෙන හිටියත් අපි අසහියෙන් නම් ඉන්නේ මොකද්ද සිදුවෙන්නේ? අපි බාහිරින් රූපයක් දකිනකොටම බාහිර රූපය තියෙනවා කියලා බාහිරට නැඹුරු වෙනවා. බාහිර රූපයක් තියෙනවා කියලා නැඹුරු නොතින් හඳුනා ගන්න ඕනේ නැහැ බාහිර තියෙයි කියලා දැනගත්තත් අපි රූපයට අනුරූපව අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට අපි ජරා මරණ ස්පර්ශ කරගෙන ඉන්නේ. ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්ම කියන්නේ මොකද්ද? අපි දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වීමේ ඒකායන මාර්ගය. ඒකායන අම්බික්‍රේ මග්ගෝ සත්තාන විසුද්ධියා දුක දෝමනස්සන අත්ංගමය. මොකද්ද? සතර සතිපට්ඨාන තුළින්නට ඕන. මොකද සතර සතිපට්ඨාන කියලා කියන්නේ ඇහැට රූපයක් පේනකොටම අපි දන්නවා මේක දැන් මේ තේරුම් ගත්තේ මනසින් කියලා. මේක තේරුම් ගත්තේ ඇසෙන් නෙවෙයි. ඕ මේක තේරුම් ගත්තේ මනසින් කියලා දකින්නට ඕන. වාහනේ පදවනකොට Taman දැනගන්නට ඕන ඉස්සරහා බලාගෙන ඉන්නේ. හැබැයි රෝද ටික මෙතන තියෙන්නේ. මෙතන රෝදේ හුලංගියෝතින් Taman දැනගන්නේ මෙතනයි හුලංගියේ කියලා. හුලංගියේ බලන් ඉන්න එක දිහා නෙවෙයි කියලා Taman දැනගන්න ඕන. රෑට ටෝච් එකක් අලගෙන යනකොට සර්පය ටෝච් එක ළඟට නෙවෙයි දැන් මෙතන ටෝච් එක ගහගෙන පාස් වුණාට පස්සේ මෙහෙන් ඇවිල්ලා සර්පය දෂ්ට කරන්න පුළුවන්. ඒ නිසා නිතරම කකුල් දෙක ගැන අවධානයෙන් තමයි රාත්‍රියට ගමයි යන්න ඕන. ඉස්සරහ ආඩි පහක් ඇද්ද දිහා ටෝච් එක ගන් විතරක් ගිහින් හරියන්නේ නැහැ. කැලේට එහෙම යනවනම් නිතර කකුල් දෙක ගැන අවධානය යන් තමන් හිටගෙන ඉන්න ස්ථාන ගැන අවධානයෙන් ඉන්නවා. අන්න ඒ වගේ තමයි පේනතුනි තමන් හිටගෙන ස්ථානය කොහෙද? තමන් හිටගෙන ඉන්නේ ඇත්තටම අර කලින් නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකේ බව තේරුම් ගන්නට ඕන. අන්න ඒක තේරුම් ගත්තොත් තමයි තමන්ට නුවණ පහළ වෙන්නේ තමන් මේක දකින්නේ මන ආයතනෙන් කියලා. දැක්ක ගම මේ තැනැත්තාට බාහිර කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්නේ. ඇහැට රූපයක් දැකලා අමනාපයක් ඇති වෙනකොටම තමන් දන්නව අමනාපය ඇති උනේ බාහිර කෙනාගේ හේතු වෙන්නේ නෙවෙයි තමන් ඒක හේතුවක් කරගත්ත කියලා. තමා දැකපුවාම දෙයකින් රාගයක් හටගත්තනම් ඊ රාග වෙන්නේ රාගනිසෘත වෙන්නේ බාහිර දේවල් නෙවෙයි. බුදුහාමර දේශනා කරනවා නැති කාමා යാനി චිත්‍රානි ලෝකේ. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ඒවට කියන්නේ කාම ගුණ කියලා. ලස්සන රූප ශබ්ද ආදී කාමයන් නෙවෙයි ඒවා. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ. කාමයේ කියන එක හඩගන්නේ පුද්ගලයාගේ මනසෙන්. රාගය තියෙන මේ පැත්තේ. දැන් බලන්න කෙනෙක් ලස්සන කෙනෙක් දැකලා රූපයක් දැකලා පුද්ගලයෙක් දැකලා අපට රාගයක් හටගත්තොත් ඒ පුද්ගලයාගේ මා ළඟින් එයා හොඳට ආදරෙන් හදාගත්ත එයාගේ අම්ම හිටියොත් ඒ අම්මට ඒ පුද්ගලයා දැකලා රාගයක් හටගනවද? රාගයක් හටගන්නේ නැහැ. රූපේ නම් රාගය හටගන්නේ. අපට ඒ රූපේ නිසා රාගයක් හටගනකොට ඒ පුද්ගලයාගේ අම්මට රාගයක් හටගන්නවා. එහෙම වෙන්නේ නැහැ පින්නත. එහෙම නොවෙන්නේ ඇයි? එහෙම නොවෙන්නේ රාගය අපේ පැත්තෙන් හටගන්නේ. ද්වේෂයත් එහෙමයි. ඒ දෙකම හටගන්නේ මොහේ නිසා, අවිද්‍යාව නිසා. අපි දක්ෂනොත් මේක තේරුම් ගන්න. අපි පින්නතුනේ මේ එක්කම අපිට මොකද වෙන්නේ? අපි වේගයෙන්ම සිහිය දිනු කරනවා. සිහිය දිනු කරන්නේ කොයි තරම් වේගෙන්ද? ඇයි අපි සිහිය දිනු කළ යුත්තේ? ඇයි අපි සතිපට්ඨාන ඉන්නට ඕන? හෙට දවසේ අපි ඊටාම කැමති වෙන කෙනාට ලොකු අනතුරක් වුණා, ලෙඩක් හැදුනා, මිය ගියා කියන ආරංචිය හෙට උදේ එන්නට පුළුවන් අපට. හෙට දවසේ නේ අදහසම එන්නත් පුළුවන්. ඔබ දන්නව පටාචාරා වැනි අය. පටාචාරාවට හිටියේ ළඟම ඥාතීන් 6 දෙනෙක්. එක දවසේ මිය ගියා. තමගේ දරුවෝ දෙන්න, ස්වාමි පුරුෂයා, සහෝදරයා, අම්මා තාත්තා 6 දෙනෙක්. බලන්න පේනොතින අපට ළඟම ඉන්න ඥාතීන් 6 දෙනෙක් එක දවසේ මිය ගියොතින් අපට විඳ දරා ගන්න පුළුවන්ද කියලා බලන්න. ඇතැම් විට අපේ මරණය අපට විඳ දරා ගන්න පුළුවන් නේ. හිතා ගන්න පුළුවන්. නමුත් අපි ජීවත් වෙන ඉඳිද්දී අපේ ළඟම ඥාතීන් 6 දෙනෙක් මිය ගියොතින් අපට විඳ දරා ගන්න පුළුවන්ද? අපට සහතිකයක් දෙන්න පුළුවන්ද හෙට දවසේ අපට එහෙම වෙන්නේ නැහැ කියලා? අපට කියන්නේ බෑ පින්නතුනි. අන්න ඒ නිසා තමයි අපි ඉක්මනින්ම මේ ධහමට එන්නට ඕන. ඒ හෙට දවසේ එන දුක් ටික අද දවසේම අපි නිරුද්ධ කරන්න ඕන. ඒ පටාචාරවත් පින්නතුනි අර මහා දුක් සමුදාය නිදහස් වුණා. පටාචාරාවට අර ළඟම ඥාතින් 6 දෙනාගේ දුකෙන් නිදහස් වෙන පුළුවන් වුණා නම් ඔබ හිතනවාද ඔබට අද දවසේ තියෙන දුක් ටික හිස යමාරුව, බඩේ යමාරුව, කොන්දේ යමාරුව, දරුව විභාගෙන් අසමත් වෙච්ච එක, ගෙදර ගාස්තු ටික ගාන බැරි වෙච්ච එක, වැඩ කරන පෑ ගාන අඩු වෙච්ච එක, ඒවගේ දුක් ටික ඔබට දුරු කරගන්න බෑ කියලා ඔබ හිතනවද? ඒ ටික පින දින අනිවාර්යෙන් අපට පුළුවන් නේද? ඒ වගේ සරල දෙයකින් නෙමෙයි බුදුදහමේ කියන්නේ, ඊට වඩා මහා දුක් ටිකකින් නිදහස් වෙන දර්ශනයක් මේ කියන්නේ. එතකොට මෙන්න මේ දර්ශනය කියන්නේ මොකද්ද? අපේට ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක් විඳිනකොට, දිවට රසයක් විඳිනකොට, මනසට සිතුවිල්ලක් එනකොටම අපි දක්ෂ වෙන්නට ඕන. මේක පෙරපසු නොවි මේ මොහොතේ හටගන්න අත්දැකීමක්. මේ තමා කුමන හෝ දෙයක් අත්විඳින අවස්ථාවේදී ඊට අදාළ වූ දෙය බාහිර ලෝකයේ තමා අත්විඳපු ආකාරයට ඒ මොහොතේ නැහැ කියන එක තමා දකින්න දක්ෂ වෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, බාහිර දුව පුතා අම්මා තාත්තා කියලා පනවගෙන ඉන්නේ තමන්ගේ මනසට අනුරූපව කියන එක දකින්නට ඕන. මේක දැක්ක ගමන් මොකද පේනුතුනි වෙන්නේ? හැම මොහොතම යාට පේන්නේ අනිත්‍යතාවයක් පේන්නේ. මනස හට ගන්නවා, නිරුද්ධ වෙනවා. හට ගන්නවා, නිරුද්ධ වෙනවා. අම්මා කියලා මතක් කළත්, ගෙදර කියලා මතක් කළත්, දානය කියලා මතක් කරත්, කවුරු හරි බැන්න කියලා මතක් කරත්, තමන් ගැන ප්‍රශංසා කළයි කියලා මතක් කරත්, රාගයක් ඇති වෙන අරමුණක් කියලා මතක් කරගත්තා, ගෙදර එළවලු පාතිය මතක් කරගත්තා, සහතිකය මතක් කරගත්තා, කරපු රැකියාව මතක් කරගත්තා, ඒ හැම දෙයක්ම කියන්නේ මොකද්ද? මේ මන ආයතනයයි ධර්ම ආයතනයයි කියන එක දැකලා මනෝවිඥානයක් කියන එක දැකගත්තා. ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතේ අම්මා ගැන හිතනවා, එතන නිරුද්ධ වෙනවා. ඊළඟ මොහොතේ දරුවා ගැන හිතනවා, ඒක නිරුද්ධ වෙනවා. ඊළඟට දවල් කෑම ගැන හිතනවා, ඒක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ වාහනය ගැන හිතනවා, ඒක නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මේ බැනපු ගැන මතක් වෙනවා, ඒක නිරුද්ධ වෙනවා. හැම මොහොතේම පින්නතුනේ අලුත් දේවල් හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින්න දකින්න මොකද්ද වෙන්නේ? එන්න එන්නම තමන් උපේක්ෂාවටපත් වෙනවා. මාර්ගඵලවලටපත් නොවුනත් ඊටාම ප්‍රාථමික මට්ටමේ හෝ යම්කිසි කෙනෙක් දැඩි අවධානයෙන් මේ ගැන හිටියොත් මධ්‍යම නිකායේ අවසාන සූත්‍රයේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය විස්තර වෙනවා. මේකෙන් ලැබෙන ප්‍රතිඵලය මොකද්ද කියලා. ඇහැට රූපයක් පේනකොටම ඒ රූපය අරබයා කැමැත්තක් අකමැත්තක් හටගත්තනම් හරියට ඇසිපිය ගහන මොහොතකදී ඒ ගැන තියෙන මනාප මනාප දුර වෙලා හිත උපේක්ෂාවටපත් වෙනවා. ඒ තරම් අවධානයෙන් ඉන්න මේ. ඇහැට පේන රූපයට දක්වපු උදාහරණය මොකද්ද? ඇසිපිය ගැනීම. කනට ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇහෙන ශබ්දය අරබයා මනාප මනාප කැමැති අකමැති බවක් හට ගන්නවා නම් ඒ කැමැති අකමැති බව දුර වෙලා හිත උපේක්ෂාවේ පිහිටවන කොයි තරම් වෙලාවද ගත වෙන්නේ? අසුරු සැනක් ගන්න මොහොත. කනට දක්වපු උදාහරණයක. දිවට රසයක් පිළිබඳව දැනිලා කැමැත්තක් අකමැත්තක් හට ගන්නවා නම් මේ සතර සතිපට්ඨානය තුළ මේ අවධානය තුළ ඉන්න කෙනාට ඒ රසය ගැන ඇතිවන මනාප මනාප බව දුරු වෙන්න කොයි තරම් වෙලාවක්ද යන්නේ? දිව කෙළවරේ තියෙන කෙළ බිඳක් පහට දමන වගේ තාක්ෂණික වෙලාවක්. නාසයට එන ගඳ සුවඳක් අරබයා එන මනාප මනාප බව දුරු වෙන්න කොච්චර කාලයක්ද ගත වෙන්නේ? හරියට නෙළුම් පතකට වතුර බිඳක් දැම්මොත් ඇල කරපු ඉක්මනට මේ නෙළුම් බිඳේ තියෙන වතුර බිඳ බිමට වැටෙන වගේ වේගයකින් ඔහුගේ හිතේ රාග දේශ දුරු වෙලා හිත උපේක්ෂාය පිහිටනවා. තමන්ගේ ශරීරයේ අරබයා දුකක් සැපක් හට ගන්නවා නම් ප්‍රිය අමනාප බවක් හට ගන්නවා නම් ඒක දුරු වෙන්න කොයි තරම් වෙලාවක්ද යන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දික් කරපු අතක් නමන්න නමපු අතක් දික් කරන වගේ ඉතාම සුළු මොහොතකින් ශරීරයේ තියෙන දුක දුර වෙලා යනවා. මනසට සිතුවිල්ලක් ඇති වෙලා ඒ සිතුවිල්ල ගැන ඇලීමක් හෝ ගැටීමක් රාගයක් හෝ ද්වේෂයක් මනාපයක් අමනාපයක් ඇති වෙච්ච එක දුර වෙන කොයි තරම් වෙලාවක්ද යන්නේ? ඉතාම රත් වෙච්ච යකඩ භාජනයක ගිනියම් වෙච්ච යකඩ භාජනයකට වතුර බිඳක් දැම්මොත් මොකද වෙන්නේ? ඉක්මනටම වියලෙල යනවා, හිඳිල යනවා. අන්න ඒ වගේ මනසට අතීත දෙයක් දැකපුහපු දෙයක් ගැන සිතුවිල්ලක් එන්න පුළුවන්. ආපු ගම මර වතුර බිඳ දැම්ම වගේ ඒක තමන් අනිත්‍යතාවය බලනවා. පින්නතුනි කොයිතරම් දුක් දෙයකින් තමන් නිදහස් වෙනවද? ඒ පින්නතුනි මාර්ගඵල ලැබුව කෙනෙක්ත් නෙවෙයි මේ. මාර්ගඵල ලබන්නත් කලින් මේ ප්‍රැක්ටිස් එකේ ඉන්න කෙනාට ලැබෙන අත්දැකීම. ඊළඟට කියනවා ශේක පුද්ගලෙක් මේ පුහුණුවේ දිගු කලක් ඉඳලා යම් සිහි දිනු කරපු කෙනෙක් තවදුරටත් මේ මාර්ගයේ ඉන්නවා නම් ඔහු වස්කන්න ආසාද ඉන්ද්‍රියවල ලැබෙන අත්දැකීම් පිළිබඳව සඳහන් කරන්නේ අට්ටි යති හරායති jigucchati කියලා. මේ ගැන පිළිකුල් වශයෙන්, නිසරු වශයෙන්, ලැජ්ජා සහගතව හිතනවා. තමන්ට හැඩ රූපයක් දැකලා රාගයක් හටගත්තනම්, අමනාපයක් හටගත්තනම්, තමන්ට කවුරු හරි කියපු දෙයකින් කේන්ති ගත්තනම් ඉක්මනටම බලන්නේ තමන්ගේ පැත්ත. තමන්ට ලැජ්ජයි. තමන් වගේ ශ්‍රාවකයෙකුට අයියෝ තමන්ම මේ දුක හදාගත්ත නේද කියලා තමන් දුකටපත් වෙනවා. ඇයි බාහිරින් දුකාව නෙමෙයි මේ. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන තමන්ම අවිද්‍යාවෙන් බලලා බාහිර කෙනාට දැන් තමන් අමනාප වෙලා ඉන්නවා. තමන්ට හිතෙනවා තමන් වගේ මේ ආර්ය ශ්‍රාවකයෙක් බුදුහාඳුරන්ගේ දහමට ස්ථිරව කැමිනිච්ච කෙනෙකුට මේක යුතු නෑ කියලා ඉක්මනින්ම ඒකෙන් ජුගුප්සාවට ලැජ්ජාවට පිළිකුලටපත් වෙනවා. හරියට ලස්සනට ඇඳලින කෙනෙකුගේ කරට මැරිච්ච කුණු වෙච්ච සතෙක්ගේ කුණක් කරට දැම්මොත් මොකද වෙන්නේ? ඈ ඉක්මනට මයින් කරනවා. හරිම එයාට පිළිකුල් ඒක. අන්න ඒ වගේ තමයි තමන්ගේ හිතට රාගයක් ද්වේෂයක් ඇති වෙනකොට ඉක්මනට මයින් වෙනවා. තමන්ගේ හිත ලස්සන මලක් වගේ පිරිසිදු වස්ත්‍රයක් වගේ නිතරම තමන් තියාගෙන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි මේ ධම සම්පූර්ණයෙන්ම පුහුණු කරපු භාවිතේන්ද්‍රිය පුද්ගලයා රහතන් වහන්සේගේ අත්දැකීමක් කියනවා. රහතන් වහන්සේට අර ක්ෂණිකව නැතිවීම විතරක් නෙවෙයි බාහිර රූපයක් පැනවෙන්නෙම නැහැ. ඇහැට රූපයක් දකිනකොටම අනිත්‍ය වශයෙන් බලන්න ඕනත් නැහැ උන්වහන්සේට. උන්වහන්සේ දකින්නේ මනසට ඇත්තම අනිත්‍යතාවය දකින්නේ. දැන් අපට දැන් මේ ඉන්න මොහොතෙන් දැන් ඉන්න මට්ටමෙන් අපට අනිත්‍ය සංඥා වඩන්න ඕන. ඇතැම් විට අසුභය වඩන්නට ඕන. මෛත්‍රිය වඩන්නට ඕන බාහිර රූපයක් නිර්මාණය කරගෙන අපි. නමුත් රහතන් වහන්සේට එහෙම බාහිර රූපයක් නිර්මාණය වෙන්නේම නැහැ. බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා කියන්නේ බාහිර රූපයක් පේන්නේ නැහැ කියන එක නෙවෙයි. කෙනෙක් දැක්කම හඳුනගන්න බෑ කියන එක නෙවෙයි. රහක් රසක් විඳින්න බෑ කියන එක නෙවෙයි. විඳින බව දන්නවා. හැබැයි විඳින්න මනසෙන් කියන එක දැනගෙන ඒකත් පෙරපසුන වේ හටගෙන ස්වභාවයක් කියලා දකිනවා. වෙනසකට තියෙන එක. අපි බාහිර ලෝකේ නැති රූපයක් නිර්මාණය කරගෙන ඒකie අපි උපේක්ෂාටපත් වෙනවා. රහතන් වහන්සේ අභ්‍යන්තර ලෝකෙම උපේක්ෂාටපත් වෙනවා. එහෙම වූ උන්වහන්සේ කොහොමද බලන් ලෝකෙ දිහා? කොයිතරම් හිත වසඟ කරගෙන ඉන්නවද කිව්වොත් පේනතුනි ඇහැට රූපයක් දැකලා ප්‍රියමනාපයක් ඇති වෙන වෙලාවේදී ප්‍රිය අරමුණ නොපිළිකුල් අරමුණක් දැක්කොතින් ඒ නොපිළිකුල් අරමුණ ගැන වන්නම් පිළිකුල් විදිහට මෙහෙ කරන්න පුළුවන්. ලස්සන රූපයක් දැකිනකොට සම්පූර්ණ මේක ඒකේ පිළිකුල් බව මෙහෙ කරන්න පුළුවන්. ඒ වගේම ඊටාම පිළිකුල් දෙයක් දැස බලලා ඒක නොපිළිකුල් දෙයක් විදිහට මෙහෙ කළා අතර ගන්න පුළුවන්. ඊටාම අපිරිසිදු රෝගී වෙච්ච කෙනෙක්ගේ ශරීරයක් ප්‍රිය සංඥාව නොපිළිකුල් සංඥාව උපදවාගෙන අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පිළිකුල් නොපිළිකුල් දෙකම දුරු කළා උපේක්ෂාවෙන් බලනවා නම් එහෙම කරන්න පුළුවන්. ඔබ පින්නතුනි අකමැතිද මේ තත්ත්වයට එන්න? පත් වෙන්න. අපි කැමති නේ අපි කොච්චර ආසදනේ. පින්නතුනි අපි මේ බාහිර දුක් ටිකෙන් නිදහස් වෙලා පිළිකුල් අපිළිකුල් ඕනෑම දෙයක් අභියස ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම තමන්ගේ මනසින් පාලනය කරගෙන තමන්ගේ ලෝකයට ඕන විදියට තමා හසුරවන දක්ෂ වීමයි මෙන්න මේ දක්ෂතාවයේ කුසලතාවයේ ස්කිල් එක ඇති කරන්නයි බුදුහාඳුරු මේ ධර්මක අවබෝධ කරලා අපට ඉදිරිපත් කළේ. අපි කොයිතරම් වාසනාවන්තද? ඒ නිසා පින්නතුනි මෙන්න මේ දුක් සත්‍ය පිරිසිදු දැනගන්නට ඕන. පිරිසිදු දැනගත්තු පමණට සමුදේ සත්‍ය ලෝකෙට තියෙන ආශාව දුරු වෙනවා. ඒ ආශාව දුරු වෙන පමණට නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. කාමච්ඡන්දාදී නිවරණ සංකයදිටියාදී සංයෝජන ධර්ම තමගින් දුර වෙනවා. ඒ වගේම මේ ධාමයේ යන්න නම් අප්‍රමාදීව අපි ආරියස්නගික මාර්ගයේ පිළිපදින්නට ඕන. නැත්තම් සීල සමාධි ප්‍රඥා වඩන්නට ඕන. හැකි තාක් දුරට සිල්වත් වෙන්න, කය වචනේ සංවර කරගන්න. හැකි තාක් ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කරන පමණට තමන්ට මොකද වෙන වාසිය? තමගේ කතා හුඟා කඩු වෙනවා. තමා ධර්මයේ ප්‍රැක්ටිස් එකේ ඉන්නවද කියලා බලන්න එක ලක්ෂණයක් තමයි එන්න එන්නම කතාව අඩු වෙනවා තමන්ගේ. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ප්‍රඥා වැඩි වෙනවද කියලා බලන්නේ කොහොමද? සාකච්ඡාය පඤ්ඤා වේදිතබ්බෝ. කෙනෙක්ගේ ප්‍රඥාව බාහිරට බලන්නේ එයා කතා කරන ආකාරයෙන්. භාෂාව හසුරන ආකාරයෙන්. එයා පිට කරන වචන වලින් කොයිතරම් අර්ථවත් දෙයක්, කොයිතරම් ප්‍රඥාවට අදාළ දෙයක් එයා කතා කරනවද? ඒ කතා කරන දේෙන් අනිත්‍යයේ රාග දේශ මොහ කොයිතරම් අඩු වෙනවද කියලා එයා බලනවා. තමා කතා කරන දෙයින් ඇතැමිට බණක් කිව්වත් ඒ ගන්න උදාහරණයකින්වත් ඔහු ශ්‍රාවකයන්ගේ හිත අපිරිසුදු වෙන දෙයක් ඔහු කියන්නේ නැහැ. ඔහු කිව්වත් ඊටාම අවධානයෙන් ඒ ශ්‍රාවකයන්ගේ හිතක් රැකෙන විදියට ඒක ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. පින්නතුනි මෙන්න මේ මාර්ගයේ අපි ආකාණ්ඩව ඉන්න නම් පින්නතුනි අප්‍රමාදීව අපි කල්‍යාණ මිත්‍රත්වයේ ආශ්‍රය කරමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් මේ සතර සතිපට්ඨානය තුළ අපි ඉන්නට ඕන. අන්නේ මාර්ගයේ ප්‍රතිඵල විදියට අපේ මනසට එන දුක් එක නිදහස් වෙනට, ඒ වගේම දුක් සත්‍යය පිළිසින් දැනගන්නට, සමුදය සත්‍ය නම් වූ තෘෂ්ණාව දුරු කරන්නට, නිවන නම් වූ නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්නට, මාර්ග සත්‍ය නම් වූ අරහත් මාර්ගයේ නැත්නම් ත්‍රිවිධ ශික්ෂාව නැත්නම් සතර සතිපට්ඨානය තුළ ඉදිරියට යන්නට මේ දහම් වඩන්නට අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කිනුතුනේ මේ අද අපි සඳහන් කළේ අපිට ලැබෙන වේලාවට අනුව මධ්‍යම නිකායේ මූල 50 ගේන මහා හතිපදෝපම සූත්‍රයේ ධර්මසේනාධිපති සරුවත් මාහිමියන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා උදෙසා පැහැදිලි කරපු චතුරාර්ය සත්‍ය දේශනාව මිශ්‍රිත දේශනාවක් තමයි අද අප ශ්‍රවණය කළේ. චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ සම්මාදිට්ඨියේහි ඉහළම අවස්ථාව. සම්මාදිට්ඨිය පළවෙනි පියවර තමයි කර්මය පිළිබඳව තියෙන අවබෝධය. දෙවෙනි පියවර තමයි මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය කියන එක. චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන සම්මාදිට්ඨිය තමයි සම්මාදිට්ඨියේ ඉහළම ලක්ෂණය. අනේ චතුරාර්ය සත්‍යයේ ප්‍රධානතම කාරණය තමයි දුක්ඛ සත්‍ය කියන කාරණය. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? කෙටියෙන් කියනවා නම් දුක නොවන දුක. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ මොකද්ද? දුක නොවන දුක. දුක නොවන දුක කියන්නේ මොකද්ද? අපි යම් කිසි දෙයක් අත්විඳිනකොට ඇස්කන්නාසාදී ඉන්ද්‍රියවලින් යමක් අත්විඳිනකොට මුලින්ම ලැබෙන අත්දැකීම. ඒක අතීත කර්මයට ලැබෙන වර්තමාන අත්දැකීම. නැත්තම් ස්කන්ධ පංචකයේ මුලින් ඇතිවන ස්වභාවය. අන්න ඒ මුලින් ඇතිවන ස්වභාවය ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඒක මුලින් ඇති වෙලා නිරුද්ධ වුණා කියලා දැන් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? අලුතෙන් අභිසංකරණ සංඛාර විදිහට හටගන්න ඊළඟ සංස්කාරයේදී අපි අවිද්‍යා සාගත වාරක අරගෙන ඊට පස්සේ රාග දේස ආදී හටගන්න. ඒ මුලින් ලබන අත්දැකීම එතනම නිරුද්ධ වෙනවා කියලා දැක්වතින් සිහියෙන් හිටියොත් අනිත්‍යතාව මෙනෙහි කරොත් දුක්ඛ අනාත්ම විරාග නිරෝධාදී මෙනෙහි කරමින් හිටියොත් අපි දුකට යන්නේ නැහැ. අපි ප්‍රඥා පැත්තට යන්නේ. අපි දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා මුලින් ලබන අත්දැකීම අපිට නැති කරගන්න බෑ. බුදුහාඳුර මුලින් ලබන අත්දැකීම නැති කරගන්න කිව්වේ නැහැ. සමහර ආගම්වල එහෙම කිව්වා. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත උත්තර කියලා මානවකෙක් ආවා. ඔහුගේ ශ්‍රාවකය, ඔහුගේ ගුරුතුමා, ඒ බ්‍රාහ්මණ ගුරුතුමා සඳහන් කළේ කොහොමද දුක නැති කරන්න කියලා. ඔහුගේ ගුරුතුමා දුක නැති කරන්න කොහොමද කිව්වේ? ඇසෙන් රූප නොදැක ඉන්න, කනෙන් ශබ්ද නොහා ඉන්න කියලා. දැන් මේ මොකද කියන්නේ? මේ කියන්නේ දුක සත්‍ය බැහැර කරන්න කියලා මේ කියන්නේ. බුදුහාමරෝගෙන් ප්‍රශ්න කළා, එහෙනම් උපතින් අන්ධයන් විහිරන් භාවිතේන්ද්‍රිය කුයි කියලාද කියලා. ඇහැට අහන, ඇහැට දකින, කනට අහන දේවල් නැති කරනවා නම් නැති කිරීම දුකෙන් නිදහස් වීම නම් නිවර නම් පින්නතුනි නිවන් දකින්න හරියම ලේසි. එහෙනම් ඔය කෝමා වගේ හැදිච්චයි, බ්‍රේන් ඩෙත් වෙච්චයි නිවන් දකපුවා වෙන්නේ. ඇයි ඒ බලන් කිසිම ආයතනයකින් අරමුණක් ගන්නෙ නැහැ. නමුත් නැවත ඉපදෙනවා. බුදුදහමේ කියන්නේ දුක සත්‍යන ඒ මුල්ම අත්දැකීම නැති කරන නෙවෙයි කියන්නේ. ඒ අත්දැකීම ලැබෙනවා අපට. ලබා ගත්තට වරදක් නැහැ. හැබැයි කෙලෙස් ඇති වෙන මුල් අවස්ථාවේදී සම්බාස සූත්‍රයේ දේශනා කළ පරිවර්ජනා පහතබ්බා කියලා කාරණයක්. වැඩිපුර කෙලෙස් ඇති වෙන කාරණාවක් තියෙනවා නම් ඒක පුළුවන් තරම් මගහැරලා යන්න ඕන අපි ප්‍රැක්ටිස් කරන කාලේ. අපිට එකපාරේ හිත හදාගන්න බැරි වෙන කාලේ ලොකුවට කෙලෙස් ඇති වෙන අවස්ථා තියෙනවා නම් ඒව ටිකක් මගහැරලා යන්න ඕන. හැබැයි ඒක සම්පූර්ණ විසඳුමක් නෙවෙයි. ඒව තාවකාලික විසඳුමක් විතරයි. ඒ අර පුහුණුව සඳහා පාසුවට ඒක කරන්නේ. හැබැයි ඒ පුහුණුව අවසන් ගියාට පස්සේ යාට ඕනම තැනක ඉන්න පුළුවන්. එතකොට ඇසෙන් රූප නොදෙක කණෙන් ශබ්ද නොහසා ඉන්න නෙවෙයි බුදුදහමේ කියන්නේ. නැත්තම් දුක සත්‍ය දුරු කරන්න නෙවෙයි කියන්නේ. දුක සත්‍ය පිරිසිඳ දැනගන්න දුක සත්‍යම් පරිණයය. අර මුල්ම අත්දැකීම දුක නොවන දුක තේරුම් ගත්තොත් ඊට පස්සේ පංච උපාදාන ස්කන්ධය හදන දුක හටගන්නේ නැහැ. ඒක හදා නොගත්තොත් ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව මේ ආදී දුක් ටික උඩ හටගන්නේ. එනිසා පින්වතුනි මේ දුකෙන් නිදහස් වෙන මාර්ගයක් අපට බුදුහාමර දේශනා කළේ. ඒ දහම ප්‍රැක්ටිස් කරන කලින් අපි අහලා දැනගන්නට ඕනේ. ඒ අහන ලැබීමත් අපේ ජීවිතේ ලොකු භාගයක් කොට සලකන්නට. ඉතින් ඔබට මේ ගැන තව මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඇත්තෙන්ම මේකයි වෙන්නේ. ඒකෙත් අවස්ථා ගානක් තියෙනවා. අපිට ඒක රූල් එකකින් කියන්න බෑ. ඇත්තෙන්ම කොමා වැනි තත්ත්වෙන් ඉන කෙනෙක් ගත්තත් සමහරට යාගේ පංච ආයතනයම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි යාගේ මනස ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ කොමා තත්ත්වෙන් තියෙන සමහර අය ඉන්නවා. එයාට ශබ්ද ඇහෙනවා. එයාට රෙස්පොන්ඩ් කරන්න බෑ. නමුත් කියන දේ ඇහෙනවා. ඇතැමට ඇගේ සමහර තත්ත්වයන් දැනෙනවා සමහරයට. ඔව් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී. සමහරට හැබැයි සෙන්සිටිව් පැත්තක් තියෙනවා, පිළක්කට ඇඟි දැනුම තියෙන ඇත් තියෙනවා. සමහර අයට මේ ආයතන පහම වැඩ නොකර මාසයක් දෙකක් මාස හයක් අවුරුද්දක් නෙවෙයි අවුරුදු දෙකක් කොම මට්ටමින් හිටියේ සමහර අය නැවත සීහපුවා ඉන්නවා. විඥානය ක්‍රියාත්මක වෙනවා තමා අතීතගත් අරමුණුත් එක්ක තමා ක්‍රියාත්මක වෙනවා. සමහර අය කොමා වෙන තත්ත්වය සමහර බ්‍රේන් ඩෙත් වෙන තත්ත්වයන් වල ඉඳලා නැවත සිහිය ලැබපු අය ඉන්නවා. ඒ අය ඒ මට්ටමේ නවස්ථාවේදී අනෙත් අය කියපු දේවල් මතකින් කියන අය ඉන්නවා. ඒ නිසා ඇහිලා තියෙනවා. එහෙම අය ඉන්නවා. ඒ නිසා පින්නතුනි ඒකත් ඉතාම සංකීර්ණ. අපිට එක එක ලක්ෂණයක විතරක් මේක කියන්න බෑ. ඉතාම විවිධ විදිහේ වෙනස්කම් තියෙනවා මේ වගේ. සමහර එක පාරම ඉඳලා කාලයක් ඉඳලා නැති වෙන අයත් ඉන්නවා. සමහර නැවත සිහින අය ඉන්නවා. සමහර ප්‍රතිචාර දක්වන අය ඉන්නවා. එක ඉන්ද්‍රියක් දෙකක් විතර ක්‍රියාත්මක වෙන අය ඉන්නවා. පහම අක්‍රිය වෙච්ච අය ඉන්නවා. ඒ නිසා එක මට්ටමකින් අපිට මේක කියන්න බෑ. කෙසේ වෙතත් මේ මොහොතේ ගත්තත් ඇත්තෙම පිනොතනේ. යම් ඔව් තමන් කලින් කරපු කලින් ගත්තු අත්දැකීම් වලට සාපේක්ෂව තමයි තමා මනස ක්‍රියාත්මක වෙන ආකාරයෙන් තමයි තීරණය වෙන්නේ. ඇත්තෙන්ම ඒ කොම හැදිච්ච කෙනෙකුයි අපි අතර ගත ලොකු වෙනසක් නැහැ. ඒ කොම හැදිච්ච කෙනෙක් බ්‍රේන් ඩෙත් වෙච්ච කෙනෙක් මන ආයතනයෙන් ධර්ම ආයතනයෙන් ඉන්න වගේ අපිත් මේ වැඩ ඔක්කොම කරන්නේ මන ආයතනයෙන් ධර්ම ආයතනයෙන්. අලුත් අත්දැකීම් අපි ගන්නව ගන්න එක ඉතාම ඉක්මනින් වේගෙන් නිරුද්ධ වෙලා යනවා. අපි ජීවත් වෙන්නේ මන ආයතනයේ. ඔව් ඇත්තෙම නිරෝධ සමපත්තිය කියන එක බුදුදහමේ දැක් වෙනවා. නිරෝධ සමපත්තිය කියන්නේ ඒක නා සාමාන්‍ය දැන් අපි සාමාන්‍ය ධානය වලටපත් වෙන කෙනෙක් හුස්ම ගන්නවනේ. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා හුස්මත් නොගන්න මට්ටමට යනකන් දිනු කරන්න පුළුවන් සමාධිය. ඒ කියන්නේ ධානවල අවස්ථා ගානක් තියෙනවා. එකක් තමයි රූපාවචර ධාන. ඒ කියන්නේ ප්‍රථම ධාන ආදී ධාන හතර තියෙනවා. ඒ මට්ටමේදී තමන්ගේ ශරීරය ක්‍රියාත්මක වෙනවා. තවත් ඉහළට යනකොට අරූපාවචර ධාන තියෙනවා. ඒකට යනකොට ඔහු මන ආයතනේ විතරෙන් ක්‍රියාත්මක වෙනවා. තවත් ගැඹුරට යනකොට නිරෝධ සමාපත්තිය කියන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අනාගාමී හෝ රහත් භාවයට පත් වෙච්ච කෙනෙක් ඒ මට්ටමට යනකොට ඔහු හුස්ම ගන්නෙත් නැහැ. ඔහුගේ මනසත් ඒ කාලය තුරාම ඔහු නිරුද්ධ කළේ නැහැ. උපරිම දවස් 7යි ඒකෙන් නැගිටලා නැවත ඔහු අධිෂ්ඨාන කරන්න ඕන. ආහාර පාන අරගෙන. අවයව සියල්ලක්ම ක්‍රියාත්මක වෙනවා. කෙස් ගස් එනවා. ඒ ඔක්කොම වෙනවා. ඉන්ද්‍රිය ප්‍රසන්නයි. වෙනසකට තියෙන්නේ ජීවිතයයි ජීවිතේන්ද්‍රයයි. ජීවිතේන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඔහුගේ හුස්ම නැහැ. ඔහුගේ විතක්ක විචාර නැහැ. ඒ කියන්නේ කාය සංඛාර නිරුද්ධ වෙනවා. වාචී සංඛාර නිරුද්ධ වෙනවා. ඒ වගේම චිත්ත සංඛාරත් නිරුද්ධ වෙනවා. අනාගාමී හෝ රහත් භාවයට පත් වෙනට ඕන ධාන මට්ටමින් ඉහළ ධානට යන්නටත් ඕන. ඒ දෙකම ලබාගත්තු කෙනා ඔහුගේ වාසනා ගුණ ආදී සියල්ලම බලලා ඔහු තමන් ගැන ආවර්ජනා කළා පත් වෙන අවස්ථාව. ඒ විතරක් නෙවෙයි අධිෂ්ඨාන කරන කාලයේදී ඔහුට තමන්ගේ ශරීරය ගැන අධිෂ්ඨාන කරන වගේම තමා ළඟින්ම පරිහරණය කරන බඩු භාණ්ඩ ටිකත් ඔහුට අධිෂ්ඨාන කරන්න පුළුවන් විනාශයක් නොවන විදියට. ඒක මනසේ තියෙන සුවිශේෂ අවස්ථාවක්. භාවනාවේ මැත්තෙන්ම තමා හිත දිනු කරන අවස්ථාවක්. සමාධි වලත් විවිධ ප්‍රභේද තියෙනවා. ඥාන විශ්ේ කියන එක අචින්තනීය දෙයක් විදිහට බුදුහාම දේශනා කළේ. අචින්තනීය කාල කාරණා අතුරින් එක විශයක් තමයි එක සබ්ජෙක්ට් එකක් තමයි ඥාන කියන එක. ඒ කියන්නේ දැන් ප්‍රථම ඥානය ගත්තත් ඒකේ ආකාර ගානක් තියෙනවා. ප්‍රථම ධානය විතක්ක විචාර පීති සුඛ ආදී අංග තියෙනවා. ඒ ධානයට සම්බන්ධ මානසික ස්වභාවයන් තියෙනවා. ඒ ස්වභාවයන් වලදී ඒ පුද්ගලයා වඩපු ආකාරයේ හේන ප්‍රණීත මධ්‍යම තියෙනවා. ඒ වගේම විතක් විචාර ආදී තව ඒවගේ ලක්ෂණ බෙදලා තියෙනවා. වෙනස්කම් රාශියක් තියෙනවා. ඒකෙදි වෙන්නේ ලක්ෂණය තමයි විශේෂයෙන්ම පංචායතනයන් ඔහු නිරුද්ධ කළා මනායතනය ඉහළටම කුසල අරමුණක තියාගන්න අවස්ථාව. ප්‍රධාන වශයෙන් කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරගෙන තියෙන අවස්ථාව. විශේෂයෙන්ම ධානවලදී වෙන්නේ නීවරණ දුරු කිරීම. මාර්ගඵලවලදී වෙන්නේ නීවරණ දුරු කරන විතරක් නෙවෙයි අවිද්‍යාවත් ඒ මට්ටමලින් දුරු කරනවා. ධානවලට පත් වෙලා කාලයක් කෙනෙකුට ඉන්න පුළුවන්. බුදුදහමෙන් බැහැර වුණත් කෙනෙක් හිත දියුණු කරලා කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරලා ඔහුට ධානාංගවල මානසිකයේ සතුටෙන් ඉන්න පුළුවන් කාලයක්. හැබැයි ਉਹ නැවත සාමාන්‍ය ලෝකයට ආවට පස්සේ ਉਹ සාමාන්‍ය දුක් සැප විඳිනවා. නමුත් බුදුදහමේ විශේෂම අවධාරණය කරන්නේ මානසික අරමුණක තබා ගැනීම විතරක් නෙවෙයි, ඒ ඇති කරගන්නා වූ චිත්ත සමාධි උපයෝගී කරගෙන මේ ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ගැඹුරු ස්වභාවයන් ජීවිත යථාර්ථය අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තමයි බුදුදහමෙන් අගය කරන්නේ. ඔව් බුදුහාමරොන්ට කලිනුත් එහෙම කට්ටිය හිටියා. බුදුහාමරොත් ආලාරකාරම් උද්දකරාම වැනි අයගේ ශාසනවල ධ්‍යාන මට්ටමටපත් වුණා. අසිත කාල දේවල වැනි අය මනුස්ස ලෝකේ ඉඳලා දිවි ලෝකෙත් බ්‍රහ්ම ලෝකෙ ගියා. ඔහු ධ්‍යාන බලෙන් එහෙම සත්‍යම් ඉස්තර වෙනවා. සෝතරෝ සර්ණයි අර අකින්තේය ධර්ම අනිත් එක මනස වෙනවා මතකද? වාසේ ඔව් අකින්තනීය සිතල කෙලවරකට පත් කරන්න බැරි කාරණා කීපයක් බුදුහාම දේශනා කළා. එකක් තමයි අපි කරන කුසල අකුසල කර්මයන්. ඒ කර්මයන් කර්ම විශ්ය කියන අකින්තනීය දෙයක්. අපි අංශ පමණකට දැනගන්නට ඕන. දැනගත්තත් ඒක කෙලවරකට සාමාන්‍ය කෙනෙකුට දැනගන්න බෑ. වැඩි දෙයක් තමයි සරුවතානුකම්පාවත් කර්මය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබන මේක බුදුහාමුදුර කෙනෙකුට විතරක් විශ්ය ගෝචර වෙන දෙයක්. ඒ වගේම බුද්ධ විශ්ය. බුදුහාමුදුරගේ විශ්ය ශේත්‍රය බුදුහාමුදුරගේ ප්‍රඥාව උන්වහන්සේට තියෙන හැකියාවන් ඥානයන් ඒක බුදුවරයෙකුට විතරයි නඹුරු වෙන්නේ, අනිත් කෙනෙකුට ගෝචර වෙන්නේ නැහැ. බුද්ධ විෂය, ඒ වගේම කුසල අකුසල ක්‍රියාවන් පිළිබඳව කර්ම විෂය, ඊට පස්සේ චිත්ත විෂය. හිත ගැන, ඊට පස්සේ ලෝක විෂය. ලෝක විෂය කියන්නේ මේක එක ලෝකවල ගැන. දැන් ගැලැක්සීස් හොයාගෙන යනවා, යුනිවර්සස් හොයාගෙන යනවා, උපකරණ දිනු කරම යනවා. කිසිම දවසක කෙලවරකට එහෙම යන්න බෑ භෞතික වශයෙන්. ඒ විෂයපතේ ඊරිදි බලෙන් අග්‍ර තැන්පත් වලට පත් වෙලා හිටිය මුගලන් හාමුදුරන්ටවත් විෂය ගෝචර වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමන්නාසාර නියම ධර්ම පහගෙන තියෙන විෂයපතේ ගැනද මේ සඳහන් වෙන්නේ? ඒ වගේ එකක්ද? නියම ධර්මයි අචින්තනීය ධර්මය කියන දෙකක්. නියම ධර්ම කියන්නේ බීජ නියම, උතු නියම, කම්ම නියම, ධම්ම නියම, ආදි චිත්ත නියම කියන එකනේ. ඒකට කියන්නේ ඇටනල් ට්‍රූත් කියන එක. ඇටනල් ට්‍රූත් කියන එක. මේක කියන්නේ සිතන්න බැරි, සිතන අවසන් කරන්න බැරි සබ්ජෙක්ට්ස් මේව කියලා කියන්නේ. මේක වෙනසක් තියෙන දෙකක් මේක. අර නියම ධර්ම කියන්නේ ලෝකේ ක්‍රියාත්මක වන ආකාර ගැන කියන්නේ. සමහර දේවල් කර්මයේ ක්‍රියාත්මක වන, සමහර දේවල් ධර්මතාව විදිහට ක්‍රියාත්මක වෙනවා, සමහර දේවල් බීජ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒක ලෝකේ ක්‍රියාත්මක වෙන න්‍යාය ධර්ම විදිහට තියෙන දේවල්. න්‍යාය ධර්ම පහ. මේ කියන්නේ අචින්තනීය ධර්ම කියලා කියන්නේ කෙරවරට හිතලා අවසන් කරන්න බැරි දේවල්. හැබැයි මේකේ තියෙන දේවල් අරකට සම්බන්ධ වෙනවා තියෙනවා. කර්ම විශ්ය කියන එකද කර්ම නියම ධර්මකටත් යනවා, කර්ම අචින්තනීය ධර්මකටත් යනවා. මෙසමහර අර්ථයක ක්‍රමවාසිය අර සත්‍ය සම්පේ සූත්‍රයක් මතක් කරා. ඒකේ නම ප්‍රසන්න මට ක්ලිය ගන්න බැහැ. මම හිතන්නේ සනාගරේ කර්මේ දුක සත්‍ය ගැන කියනකොට. ඔව් සත්‍ය සංගතිය අපි සූත්‍ර කිහිපයක් සාකච්ඡා කරා. එකක් තමයි අන්ධකාර සූත්‍රය ගැන කතා කරලා ඊළඟට ගවම්පති සූත්‍රය එක සත්‍යයක් අවබෝධ කරගන්නකොට අනිත් සූත්‍ර අනිත් සත්‍යයන් ගැන තියෙන අවබෝධය ගැන සාකච්ඡා කරමු කාරණේ. හොඳයි වෙනුතුනි අපට කාලය ඉක්මලා ගියා. අපි ධර්ම දේශනාව සඳහා මූලික වශයෙන් පැය කරන කාලය මෙතනින් ඉවත්පත් කරනවා. අද මේ ධර්ම දේශනාවේ පින්කර්මයේ දායකත්වය උසුරපු අජිත් සිගේරා මහත්මයා බලාපොරොත්තු වෙනවා තම නමින් මිය ගිය ආදරණීය දේවෝපියන්ට පින් අනුමෝදන් කරන්නට. එනිසා එතුමා නමින් මිය ගිය ආදරණීය දෙමෝපියන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සංචිතා සිගේරා මහත්මිය තමන්ගේ ආදරණීය පියතුමාට ජෝසප් ජයසූරිය මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ පින්නතුන්ගේ ඥාතීන් ඇතුළු යම්තා ඔබ නමින් මිය ගිය ඥාති වෙත්නම් ඒ හැම දෙනාමත් මේ පින සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් කමල් හේතුයෙන් සමයන් දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ හැම දෙනාම බොහෝ ඵලයක් මේ නාරක්ෂාත් දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලබාගත් කමුතු මානසික බලයෙන් ඔබ හැම දිනටම නිරුක් නිරෝගී සම්පත්තිය චිර ජීවනි සැලසේවා ප්‍රාර්ථනානුකූලව උතුමෝ නිවන් සුවය සැලසේවා. සාදු සාදු.